ඔබ මේ මනස ලෝකේ ගත කරන හැම දවසක්ම උපන් දිනයක් විදියට ඔබ මනුෂ්‍ය ජීවිතය ගත කරන හැම දවසක්ම හරියට ධර්මාලි කලින් දවසක් විදියට අලුත් අවුරුද්දක් විදියට ඔබට හැමදාම ජීවිතය සමරන්න පුළුවන්. ඒ තරම් වටිනා ජීවිතයක් ඔබ මේ ලෝකේ ලබාගෙන තියෙනවා. අන්නේ වටිනාකම ඔබට කියනුම් කළ දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා ඇදගෙන කලක් යනකම්, කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙනකම් අපිට තේරෙන්නේ නැහැ පින්නතුනේ අපේ ජීවිත මේ තරම් වටිනවද කියලා. අන්නේ වටිනාකම තේරුම්ගත් මොහොතේ පහම පින්නතුනේ අපි ජීවිතවල පොදුම විදිහේ ජීවිත වෙනසක් අපි ඇති කරගන්නවා. අපිට යන්න පුළුවන් කියලා මත්තමට අපේ හිත අපි තබනවා. අපි නවත අපිතාවල අපිට පුළුවන් උපරිම ආකාරයට අපි යහපත් විදිහට පවත්වා ගන්න උත්සාහ කරනවා. අපි හසුරු කරන අපේ ඥාති මිත්‍රාදීන් සහෝදර සහෝදරියන් මේ හැම දෙනාටම අපිට ජීවිත ලබා දෙන්න පුළුවන් වටිනාම දායාදය ධර්ම දායාදය අපි ලබා දෙනවා. මේ තරක් නෙවෙයි ලෝකයාට පේන හැම කෙනෙක්ම මනුෂ්‍ය මිත්‍රා නෙවෙයි මිත්‍රත්ව සීමාවතර පවා අපිට මොන ගෑන හැම සත්‍යෙත්ම අනේ අපේ අතීත මව දෙනවා කියන්නේද දරුවෝ නේද සහෝදර සහෝදරයන් නේද කියලා මෛත්‍රී සාගත ඇත්තකින් බලන්නට අපි හුරු වෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහමෙන් අපට ලැබෙන හරිවිනි අවබෝධය. දෙවෙනි අවබෝධය තමයි අපි හැකිතා දුරට පින්නතුනි අපට ජීවිතේ කරන්න පුළුවන් කුසල් පැත්ත දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන්, සීලමේ වශයෙන්, සමාධිමේ වශයෙන්, භාවනාමේ වශයෙන් මේ ස්වර්ග මාර්ගය සහ මොක්ෂ මාර්ගය කියන අංශ දෙකෙන්ම අපට දිනු කරන්න පුළුවන් උපරිම පැත්ත අපි දිනු කරනවා. මේ දිනු කරන්න පින්නතුනි අපට ලැබෙන එක වාසියක් තියෙනවා. මොකද ඒ වාසිය අපේ ජීවිතයේ ලැබෙන තියෙන විහෙතරම සම්පත්තික කුසල් ටික අපට ලැබෙනවා. වටාපිටාව ලැබෙනවා. අපිට හැම වෙලම මිතුරන්, යහළුවන් හොඳම අය තමයි අපේ ජීවිතය ලැබෙන්නේ. ඇතැමල කෙනෙක් අවනාප වෙන්න පුළුවන් මේ ධර්මාගයේ ඉන්නකොට. ඒ අවනාප වෙන්න පිටුතුනි අපේ මොහොතේ. ඒ අය අපිත් එක්ක ඇතැමල ගැලපෙන්නේ මේ ධර්මාගයදී එක්කෝ ඒ අය වෙනස් වෙනවා නැත්නම් ඒ ආතේ ඉවත් වෙනවා. මේක තමයි ලක්ෂණය. එනිසා සමහර කෙනෙක් සමනාත්මට එතරම් දුක් වෙන්නේ නැහැ. තමන් හරි ධර්ම මාර්ගේ නම් ඉන්නේ මේක තමයි ධර්මයෙන්ම ලැබෙන ප්‍රතිඵලය. මෙන්න මේ කුසලයේ වැඩි වෙනවා තමට නිරෝගී භාවය ලැබෙනවා. ඒ තරම් මේ පිළිතුරු තමට දිගස්සේ සම්පත් ලැබෙනවා. තමන් ආරම්භ කරන කටයුතු අධ්‍යාපනයේ කටයුත්තක් හෝ වේවා, වෘත්තීය කටයුත්තක් හෝ වේවා, වෙනත් කටයුත්තක් හෝ වේවා තමන් ලාභ කරන කටයුත්ත උපරිම සාර්ථක වෙනවා. ඒ තරම් හේතුනදී තමන් මේ කරන කුසල් දහම් වලින් තමන්ට වටිනාම දෙයක් මේ ලෝකේ ලැබෙනවා. ඒ තමයි හොඳ කල්යාණ මිත්‍රයන් තමන් ජීවිතේ ලැබෙනවා. හොඳම මිතුරන් ලෝකේ ලැබෙනවා. මේක දේ ධර්ම මාර්ගයේදී මේ ලැබෙන තමන්ට ලැබෙන වාසිය ප්‍රතිපලයක්. මෙන්න මේ ටික වෙනකොට පින්නතින් තවත් පැත්තකින් ජීවිත වෙනවා. ඒ තමයි අපට අතීත අකුසල කර්ම ශක්තියේ හැටියට අපට යම් යම් නරක විපාක අකුසල විපාක ලැබෙන ආරවකවන් තියෙනවා. මෙන්න මේ අකුසල විපාක හැකිතාරු පුරණ අවම වෙනවා මේ ධර්ම මාර්ගයේ තමන් ඉන්නකොට. හැබැයි දෙන්නතුනි සමහර දේවල් තමන්ට වළක්වන්න බෑ. දැන් සමහර දෙන්නතුනි කියන අපි මේ දේකින් කරනවා, හාමුදුරන්ට දාන දෙනවා, අපට කරදර වෙනවා නේද කියන සමහරක් අහ හිතනවා. එහෙම වෙන්නේ දෙන්නතුනි සමහර කර්ම දුරු කරන්න ප්‍රහීණ කරන අපේ කුසල ශක්තිය ශක්තිමත් මදි. ඇතැම් විට අපි ඊට වඩා ප්‍රබල කුසල කර අපිට යම් මට්ටමකට තවදුරටත් තේවා අඩු කර ගන්න පුළුවන්. හැබැයි එතනින් අපි ඉහළම ලෙස කුසලයේ හිටියා සමහර දේවල් අපේ ජීවිතේ වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. අපි වගේ සාමාන්‍යයෙක් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙකුට වෙනස් කරන්න බැරි කාරණා තියෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට නෙවෙයි. සැරොත් මුගලංගාදී අවිඥානාදී මහා ශ්‍රාවකයන්ට පව වෙනස් කරන්න බැරි කාරණා අපේ වටා පිටාවේ තියෙනවා. රහතන් වහන්සේ කෙනෙකු විතරක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි සමහර කාරණා අපේ ජීවිත තුළ එනවා. මෙන්න මේ පැත්ත පින්නතුනේ ධර්ම මාර්ගයේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැමැති ඉහළම දැක්ම තුළින් අපි ඒ එන අභියෝග ටික ජය ගන්නවා. එකක් තමයි මහලු වීම කියන කාරණය. අපි කොච්චර ධර්මයේ හැසිරුණත් මහලු වීම කියන කාරණයෙන් අපට නිදහස් වෙන්න බෑ. ඒ වගේම මරණය කියන කාරණය. නැවත ඉපදීම කියන කාරණය. මෙන්න මේ කරුණු අපේ ජීවිත අභියස තියෙනවා. ඒකට මේ පිළිතුරේ සමහර කර්ම ශක්තිය අපට වළක්වන්න බැරි කර්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේටවත් සමහර කර්ම වළක්වන්න බැරි වුණා. උන්වහන්සේගේ මුළු ඥාති සමූහයා කොසරයි කුමාරී පුතේ කීය විදුඩු කුමාරයෙක් කියලා මේ විදුඩු කුමාරයා විශාල හානියක් කළා. බුදුරජාණන් වහන්සේ තුන් පාරක් උත්සාහ කළා. මේ අනුපදෙන් තමයි සාත්‍යවංශයන් මුදව ගන්න. පළවෙනි පාර උත්සාහ කළා. දෙවෙනි පාර උත්සාහ කළා. තුන්වෙනි පාර උත්සාහ කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව බැලුවා මේක වළක්වන්න බැරි කාරණයක්. මේ සාමූහික කරපු අකුසල කර්මයක් විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ උදේසා කාලතුණා බිරුඩව කුමාරයෙක් කියලා මහා නම සාක්‍ය ඇතුළු කීප දෙනෙක් හැරෙනකොට මුළු සාක්‍ය වංශයන් ගහගෙන ඉතලා බුදුවරයෙකුට අත්දැක ගන්න බැරිුණා. ඒ වගේම පිරිතුනේ බුදුහාමරණ පැවිදිගේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම උන්වහන්සේගේ අකාලේ මරණයට පත් වෙන ලොකු අවස්ථාවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ බැලුව මේක වළක්වන්න පුළුවන් දෙයක් කියලා උපරිම උත්සාහ කළා. නමුත් උන්වහන්සේ තේරුම්ගේ මේක බෑ කියලා බුදුහාමරණ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ පිරිතුනේ අසුභ භාවනාවෙන් ධර්ම දේශනාවක් කළා. අපි ගිය සැකේ වැඩුවනේ අසුභ භාවනාව ගැන. මේ ශරීරයේ දෙදිස්මන පේගෙන අපි වැළවුවා. මෙන්න මේ අසුභ භාවනාව වඩපු මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි ජීවිතේ ඉරණමක හේතුලින් පත් වෙන බව බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒ අදාළ දවසේ මරණයට පත් වෙන ඉන්නා බුදුහාමුදුරු කලේ අසුභ භාවනාවක් අදාළ ධර්ම දේශනාවක් කළා. කල්ල කිවනි ස්වාමීන් වහන්සේලාට මම සැටි දෙහිකට වණයට යනවා. නැවත මම සැටි දෙහිකට එන්නේ නැහැ කියලා. පින්වත්නි අසුභ භාවනාව දේශනාව අහපු මේ ස්වාමීන් වහන්සේලා ජීවිතය ගැන කලකිරিলা. නියම විදියට නෙවෙයි කලකිරුනේ, වෙනත් විදියට කලකිරিলা. මේ අය සියලු හානි කරගත්තා. බුදුරජාණන් වහන්සේ මේක කලින් දැනගත්තා. මේ මරණය වළක්වන්න බැරි කාරණයක් කියලා දැනගත්තා. නමුත් ඒකට හොඳ අරමුණක් යොමු කරලා බුදුරජාණන් වහන්සේ පැත්තකට ගියා. අමුරු සිය ගානක් සියලු හානි කරගත්තා. හැබැයි ඒ සියලු හානි කරගත්තු කිසිම කෙනෙක් දුගති ගාමිනේ නෑ කියලා කියනවා. සමහර අය අසුබාන වැඩමින්ම මාර්ගඵල ලබලා මරණයට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මෙතන නිවන්තර ගියේ? බුදුහාමරණ මේක වළක්වන්න බැරි කාරණයක්. බුදුහාමරණයේදීම මේ ස්වාමීන් වහන්සේලා සියලු හානි කරගත්තා නම් ලෝකෙ මිනිස්සු මේ ගැන දන්නේ නැති නිසා බුදුහාමරණ දෝෂ ආරෝපණය කළා අකුසල කරගන්නවා. අන්නේ දෝෂ ආරෝපණය නියය බේර ගන්නටත් ඉතල තමයි බුදුහාමරෝ සති දෙකක් ආයෙන්නේ. පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ සමහර කාරණයක් අපි දකින්නට වඩා ඉතාම බුද්ධිමත්ව බලන්නේ. අපි යම් කිසි දෙයක් ගැන කල්පනා කරන්නේ මේ අවුරුදු 25ක 30ක 50ක මේ ජීවිත කාලය දිහා බලලා තමයි අපි යම් දේවල් ගැන තීරණ ගන්න. ඒ වගේම අපි නිගමන දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සත්‍යයේ කල්ප ගාන අතීතයක් බලලා ඒත් එක තමයි උන්වහන්සේ යම් කිසි තීරණයක් දෙන්නේ, යම් කිසි කාරණයක් නිගමනයක් කරන්නේ. වරක් බුදුරජාණන් වහන්සේ දැක්ක පිළිතුරේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට රජතුමාගේ දඬුවමෙන් නොකරපු වරදකට උන්වහන්සේ මරණයට පත් වෙන සිද්ධ වුණා. ඒ ස්වාමීන් වහන්සේ වරද කළේ නැහැ. නමුත් වෙන සොරෙක් කරපු වරදක් මේ ස්වාමීන් වහන්සේට කළා කියලා හඟවලා මේ ස්වාමීන් වහන්සේව උල කියලා මරන්න රජතුමා තීරණය කළා. මේ අවස්ථාවේදී පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ උල මත ඉඳීම බුදුරජාණන් වහන්සේට බණ කියලා මේ ස්වාමීන් වහන්සේ රහත් වෙන්නට මාර්ගය පෙන්වලා දුන්නා. නමුත් මරණය වළක්වන්න බැරි වුණා. උන්වහන්සේගේ රහත් භාවය මරණය දෙක මේක සිද්ධ වුණා. මෙන්න මේ සිද්ධිය දැකපු සමහර ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා බුදුහාමුදුරනේ මේක ලොකු අසාධාරණයක් නේද මේ වුණේ කියලා. මේ ස්වාමීන් වහන්සේට ලොකු අසාධාරණයක් නේද මේ වුණේ කියලා. බුදුහාමුදුර මොකද දේශනා කළේ? බුදුහාමුදුරෝ කියන මහණෙනි මෙතන කිසිම අසාධාරණයක් නැහැ. කිසිම අසාධාරණයක් නැහැ. අපි අසාධාරණයක් කියලා හිතන්නේ වෙනතුනේ මේ අවුරුදු 30 40 කාරණා ටිකක් බලලා තමයි අපි කෙනෙකුට ආධාරණයක් වුණා කියලා තීරණය කරන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා මහණෙනි මේ ලික්ෂෝ මේ වගේම වෙනත් කෙනෙක් නොකරපු වරදකට සැතරෙදී යොමු කළා කියලා වරදකරු කළා කියලා ඒකේ විභාගයෙන් තමයි මේ අදවිදි කියලා. මෙන්න මේ වගේ දෙන්නතුනි අපට යම් දිවල් වළක්වන්න බැරි දේවල් තියෙනවා. ධර්මයේ තුනේ අපිට කරන්නේ මෙන්න මේ වළක්වන්න බැරි දේ වලින් වෙන අපට චිත්ත පීඩාව වළක්වා ගන්නට මානසික වේදන ඇදවීම නවත්වා ගන්නට අපට අභ්‍යන්තරයේ ඇත්තෙන් කරන නැතවල මේ ලබන්නේ. ලෝකයේ අපි දේශ බලන්නේ පින්තුනේ සත්‍යයන් බුද්ධයන් දේවාගිරිය ස්ථාන අපි ලෝකයේ මානිර බලන්නේ. නিত্য සැප සුඛ ආත්ම විදියට තමයි අපි බාහිර දේශ බලන්නේ. මෙන්න මේ බලන විදිය වෙනස්කල්ලා නිවැරදි දැක්මකින් බාහිර බලන්නට අපේ අභ්‍යන්තරය වෙනස් කරනකොට පින්තුනේ බාහිර ලෝකයේ තුලට වෙනස් සම්පේන්නේ නැහැ. දැන් තමයි අපිට අම්ම විදියට තාත්ත විදියට සත්‍යෙක් විදියට පුත්‍රයෙක් විදියට බඩුවක් විදියට මේවා තේන්නේ අපිට අපේ අභ්‍යන්තරයේ තියෙන වරද නිසා. මේ පැත්තෙන් අපි වෙනස් කරගත්ත ගමන්ම Tamanth peena me baahira satharma abodha roopa tiyenne. ඒකත් නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. Tamanthi abhyantare aayatana වලට සාපේක්ෂව මේ බාහිර සකස් වෙච්ච දෙයක් කියලා උඩ පේනවා. මෙන්න මේ අවබෝධය ලැබීමත් එක්ක තමයි මජ්ක්‍ධිමනිකායේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය සඳහන් වෙනවා සිත දිනු කරමු කියනකොට බාහිර සුභ රූපයක් ඕනනම් සුභ හැටියට මෙහෙ කරන්න ඕනනම් සුභ හැටියට මෙහෙ කරන්න පුළුවන්. බාහිර සුමාරමුණ අසුභ විදියට මෙහෙ කරන්න කැමති නම් අසුභ විදියට මෙහෙ කරන්න පුළුවන්. බාහිර සුමාරමුණ උපේක්ෂාන්තයෙන් මෙහෙ කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. බාහිර පේන අසුමාරමුණ අසුභ විදියටම මෙහෙ කරන්න කැමති නම් අසුභ විදියට මෙහෙ කරන්න පුළුවන්. බාහිර පේන ස්කෝපයක් අසුභදයක් සුභ හැටියට මෙහෙ කරන්න කැමති නම් සුභ හැටියට මෙහෙ කරන්න පුළුවන්. බාහිර රූපයක් අසුභදේ උපේක්ෂා හැටියට මෙහෙ කරන්න ඕන නම් උපේක්ෂා හැටියටත් මෙහෙ කරන්න පුළුවන්. පින්නතින් මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ පැත්තට යොමු කර ගැනීමයි අපි ධර්මයේ තුලින් කරන්නේ. පින්නතින් මේක ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයෙන් තුලින් විතරක් අපට ලැබෙන ප්‍රඥාවක්. බුදුහාමර දේශනා කරන ලෝක මිනිස්සු උවේගේ නිතරම බාහිර ලෝකෙට කරන් දුවගෙන යන්නේ. බාහිර ලෝකෙට දුවන්නේ මොනවද? යම් කිසි ද්‍රව්‍ය පුද්ගලයන් දේවල් රැස් කරන්න. මේ රැස් කරන දේවල් වල ස්වභාවය මොකද වෙනතුනි? මේ අපි රැස් කරන දේවල් පුද්ගලෝ ලෙඩ වෙන දේවල්, දිරාපත් වෙන දේවල්, වයසට යන දේවල්, මරණයට පත් වෙන දේවල් තමයි අපි මුළු ජීවිත කාලයක් පුරාම අපි මේ රැස් කරන්නේ. අපි ලෝකයේ පින්නතුනි මරණයෙන් නිදහස් වෙන කියලා, මහලු භාවයෙන් නිදහස් වෙන කියලා, ලැබීමෙන් නිදහස් වෙන කියලා, මරණයෙන් නිදහස් වෙන කියලා තමයි දෙකන්නේ. ඒ ලෙඩ වෙන, මහලු වෙන, දිරාපත් වෙන, මරණයට පත්වන දේවල් ටිකක් මම අපරස් කරගන්නවා කියලා. බලන්න පින්නතුන් අපි ජීවිතේ මුවාක් මාන්සින් ලබාගත් දේවල් පිළිබඳව අපි මුල්ම කාලේ අපි ලැබුවා අධ්‍යාපනයේදී උපාධියට අපි මුවාක් කැමතිදෙන්නේ. ඒ උපාධියෙන් අධ්‍යාපන සුසුකම් වලින් තමයි ඔබ සමාජ ජාතික මට්ටමකට ඉන්නේ. ඔබ ආර්ථික යමක් ලබන්නේ ඔබ ලැබූ උපාධියෙන්. ඒක වරදක් නෙවෙයි. නමුත් ඒ දේ වුණත් වෙනතුනේ කාලෙකදී ඒ කරන රැකී ආරක්ෂා වලින් තමයි විස්සම් ගන්න තියෙනවා. ඒ වගේම තමයි ආදරෙන් හදපු දරුවා බලන්න. ඔබේ කුසියේ දරුවා ඉන්න කාලේ ඒ දරුවා ගැන මහා බලාපොරොත්තු ඔබ තියාගෙන හිටියා. ඇදමිට මේ වගේ පාසලකට දාන්න ඕනේ, මේ වගේ උපාධියක් දරුවෝ දරගෙන දෙන්නට ඕනේ, මේ වගේ ගියක් හදලා දෙන්න ඕනේ කියලා තමන් දවසට වැඩි මාර්ගාණයක් ඒ දරුවා ගැන තමයි හිතුවේ. හැබැයි ඒ දිමිට ආසාව වෙනතුන් ඇදමිට දරුවෝ වෛද්‍යවරයෙක් වුණා වෙන පුළුවන්, ඉංජිනේරුවෙක් වුණා වෙන පුළුවන්, මහාචාර්ය කෙනෙක් වුණා වෙන පුළුවන්. නමුත් ඒ තත්ත්වයට පත් වුණත් වෙනතුනේ ඒ දරුවා ගැන තියෙන ආසාව ටිකෙන් ටික තමයි අඩු වෙලා යනවා පාසලේ දවසට. ඒක තමයි ස්වභාවය. ඒ වගේම තමන් හදපු ගේ ඒ වගේම තමන්ගේ වාහනේ, තමන්ගේ විවාහයේ, ඊළඟට කරගත්තු කෙනා, තමන් විවාහ කරගත්තු කෙනා ගැන තමන් මුල් කාලේ කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නද? නමුත් මේ බලාපොරොත්තු තියාගෙන ඉඳේ කෙනාගේ ඇතැමිට මුණ දහම් පිළිගෙනකොට, යා ශරීරය සමගින් පිළිගෙනකොට, යාගේ ජීවිතේ වැරදි අඩුපාඩු මන් සිදු වෙනකොට අර මුලින් තිබිච්ච ආදරයේ තැනකට ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඇතැමිට ඇයගෙන දුක්කටපත් වුණා. ඒ ඇයි ජීවිතෙන් සමුගත්තා. අර මහා බලාපොරොත්තු තියාගත්තු දේ පිළිගන්නුනේ අපට අහිමි වෙලා ගියා. ඒ වගේම අපේ රූපය ගැන අපි කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියද? රූපය නැත්නම් තියෙන කාලේ අපි ඉතල හැමදාම මේ වගේ රූපය අත්න තියේ කියලා. නම් වෙනතුනි එහෙම බලාපොරොත්තු වෙමින් හිටපො. අපි ජීවිතේ වඩාත් වැඩිපුරම කලකපු අපේ ශරීරය ටිකින් ටික වයසට යමින් ඉන්නේ. ටිකින් ටික වියපත් වෙමින් ඉන්නේ. ටික ටික ලෙඩ දුක්පත් මොන මානෙ තියෙන්නේ. මේ තමයි ජීවිතයේ ස්වභාවය. මෙන්න මෙවැනි ලෝකෙක ජීවත් වෙන අය වෙනතුනි. අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සමාජ මට්ටමේ කොයි ආකාරයෙන් ඉහළම තලයට ගියත් ජීවිතයේ ටිකින් ටික අවසානයේ කරා යද්දී ඒ ජීවිතය ගැන ලොකෝ කලකිරීමක්, ලොකෝ විරසක භාවයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. මෙන්න මෙවැනි ලෝකයකට තමයි ලෝකයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරන්නේ. මේ ලෝකයන්ටගෙන එක දුකටපත් වෙන ලෝකයේ ඒ දුකට වෙන් වෙච්ච හැබෑ සතුටක් කරා යන මානසික සුවයක් කරා යන මාවතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න ඒ ලබන මානසික සුවේ වෙනතුනි අර දිරාපත් වෙන ලෝකයේ දිරාපත් වෙන දෙයක් නෙවෙයි. සතුට අඩු වෙන ලෝකයේ සතුට අඩු වෙන දෙයක් නෙවෙයි. අපේ ශරීරය දිනෙන් දින බියපත් වුණත් වෙනතුනි මේ ලබන ආධ්‍යාත්මික සතුට අපිට ටිකෙන් ටික අපේ ජීවිතය තුළ දින වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ සාමාන්‍ය මිනිස්සු වයසට යද්දී තමගේ ශරීරය ගැන හුවා දුක් වෙනවා. ඇතැමිට ශරීරය ගැන කලකිරෙන සමහර අය. ලස්සනට කිව්වොත් ශරීරය දුර්වර්ණ වෙනකොට, ලෙඩ දුක්වල පත් වෙනකොට මේ ශරීරය ගැන ලොකු අමනාපයක් සමහර අය ඇති වෙනවා. නමුත් වෙනතුනි ධර්මයෙන් හැතරෙත් කෙනාට තමගේ ශරීරයේ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ඇඳට වැටිලා මනුස්සරේ එතනම වගුරුවන මට්ටමට ගියත් කරපණ ජීවිත ගැන කලකිරීමක් නැහැ. තමගේ මේ වියපත් රෝගී වෙච්ච දිරාපත් වෙච්ච ශරීරය ගැන දකිනකොට පේනතුනේ යාර කලකිරීමක් නෙවෙයි ඇති වෙන්නේ. එයා දකිනවා අනේ මේ අද්දෙකෙන්, මේ වයසට ගිහිපු අද්දෙකෙන් මං කොයිතරම් මගේ අම්මට සාදර සැලකුවද, කොයිතරම් සිල්වත් ගුණවත් අයට මගේ අද්දෙකෙන් මම වැන්දද, සිල්වත් ගුණවත් අයට අසරණ අයට මං කොච්චරනම් මේ අද්දෙකෙන් දානමාන දුන්නද, ආහාර පාන දුන්නද, අනේ මගේ මේ ශරීරය මං කොයිතරම් භාවනා කළාද කියලා යාර මේ ශරීරය ගැන හිතනකොට පේනතුනේ ලොකෝ ප්‍රඥාභාවය, ලොකෝ සතුටක් යාට ඇති වෙනවා. ඒ තරක් නෙවෙයි මේ ශරීරය අත්හරිනකොට යා දන්නවා තමන්ට ඊළඟට ලැබෙන්නේ මීට වඩා පහසුකම් තියෙන, මීට වඩා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්, මීට වඩා දුක අඩු ශරීරයකයි තමන් ඊළඟට ලබන්නේ කියන බලාපොරොත්තුව විශ්වාසනියක් තමන්ට තියෙනවා. අනේ දෙන්නේ පේනතුනේ මේ ශරීරය අත්හරින දවසේදී ලොකෝ බලාපොරොත්තුවක්, ලොකෝ දුකක් යාට නැහැ. ඇයි ඒ? එයා මේක අත්හරින්නේ මේක වඩා ඉහළ ශරීරය පහසුමක් සහිත ශරීරයක් යා ලබාගෙන. අපි පාසල යනකොට එක පන්තියක ඉඳලා අනෙක් පන්තියට යනකොට හොඳට සමත් කර යනකොට අපිට කලින් පන්තිය ගැන දුකක් හට ගන්නවද? අනෙක් හිටිය තැන කියලා සමාජ හේවත් නම් ඇති වෙනවා. නමුත් වෙන දින අපට ඒ පන්තිය දාල යන්න බැරි කමක් නැහැ. අපි ඊළඟ පන්තිය යන සතුටින්, ඒක උපාධියක් කරලා ඊළඟ උපාධිය කරා යන්නේ අපි සතුටින්. අන්න ඒ වගේ වෙනතුනි අපි මේ ජීවිතයේ දුරටගෙන ටික ඉහළට යන මාර්ගයක් අපි සාර්ථකවන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ධර්මයෙන් ඇතරෙන්නේ. දිනෙන් දින වෙනතුනි අපේ සිතේ සතුට වැඩි වෙන මාර්ගයක තමන් ඉන්න ඕන. තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා කියලා තමන් බලන්නේ කොහොමද? පින්නතුනි හිතේ තියෙන අකුසල සිතිවිලි, අකුසල චේතනා එන්න එන්නම අඩු වෙන්නට ඕන. අපේ සිත අපිරිසුදු වෙන, අපේ සිතේ ලක්ෂණ නැති කරන අකුසල විතරද තියෙනවා? මොනවද අකුසල විතරද? දැඩි ලෝභය, මසුරුකම නැත්නම් රාගයේ කියන හිත අපිරිසිදු වන අකුසල තියෙනවා. ඇලීම, බාහිර දේවල් අන්තර ගන්න තියෙන උසාහය. මෙන්න මේ දැඩි ආශාව රාගයේ බැඳීම තියෙන්නේ කලු වෙනවා මේ ධර්ම මාර්ගයේ ජීවත් එක්ක. ඒ වගේම පිළිතුරුයි. මේ ධර්ම මාර්ගයේදී මේ ප්‍රතිඵලයක් විදියට තමන්ට ලැබෙන ඊළඟ වාක්‍ය තමයි දෙකෙන් දෙක අනිත්‍යයේ පිළිබඳව තියෙන අමනාපය දෙකෙන් දෙක අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා. අමනාපය අඩු වෙනවා. අපේන්ද අපිට සුදු කරන අපේ හිත පීඩාවට පත් කරන ප්‍රධානම අකුසල මූලයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. අපි හිතේ වා පීඩාවට පත් වෙන ද්වේෂයෙන් අනිත්‍යගේ වරදක් අඩුපාඩුවක් දැක්කහම අපේ හිත වා යැදෙනවා වා පීඩාවට පත් වෙනවා. නම් වෙනතනේ මෛත්‍රිය දින වෙනකොට යම් කිසි කෙනෙක් ගැන වරදක් අඩුපාඩුවක් වෙනකොට වෙනතනේ අපි ඒ කෙනා පිළිබඳව දරුවෙක් දෙස බලනවා වගේ හැඟීමකින් බලනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් වරදක් වෙනකොට ඇතැම් විට හොඳට ඉන්න දරුවට වඩා අර අඩුපාඩුව සිදුවන දරුවා ගැන මහා කම්පාවක් ඇති වෙනවා. සංවේගයක් හටගන්නවා. අපි කලින් සඳහන් කරපු උදාහරණ යම් කිසි කෙනෙක් ලෝකෙට මහා හානියක් කළා, මහා වරදක් කළා. අපි කියමු යම් කිසි කෙනෙක් කෙල්ලොන් ගහට නියමුණා කියලා. එයාගේ හිත ගසාදාන්න නැත්නම් විදුලි පුටුවක තියන තීරණය කළා. ලෝකෙම මිනිස්සු මේ මනුස්සයාට වෙච්ච දේ හොඳයි කියලා සතුට වෙනවා දැන්නේ. කොයි කරපු වරදක හොඳම දඩුවම තමයි හම්බුනේ කියලා. නමුත් ඒ මරණයට ලක් වෙන කෙනාගේ අම්මා ජීවත් වෙලා ඉන්නවා නම් අම්මට කොයි වගේ හැඟීමක් දෙන්නේ? තමන්ගේ කුසින් බිහි කරපු දරුවා ලක් වෙන මරණය ගැන හිතනකොට ඇතැම් විට මරණයට පත් වෙන කෙනාට වඩා සංවේගයක් අර ජීවත් වෙන අම්මා දුක දුකට පත් වෙන සිතින් ඉන්නවා. පින්නතින ඔබට කවදාවත් ඒ වගේ කෙනෙක් ගැන ඒ වගේ හැඟීමක් ඇති වෙනවද? ඔබ ධර්මයේ ඉන්න නිසා ඔබට ඇති වෙනව කොහෙද? නමුත් ලෝකේ බොහෝ දෙනෙක් පින්නතින ඔබ දන්නවා සමහර රටවල් මැද මෙරදිග රටවල් සමහරගේ වරදි වලට පිටතනියක් නැද ඇතැම් විට භාගයක් ශරීරයේ පොරොඩ දාලා වටේ වෙන මිනිස්සු hina වෙමින් ගල්වලින් ගහනවා යන ඔබ දැකලා තියෙන වීඩියෝ කටවල YouTube එකේ ඒ අය මේ පාපකාරී පුද්ගලයා ලෝකෙන් ඉවත් කරන්න හැම දෙනෙම සම්මාදන් වෙලා පොඩි ගලකින් හරි අර ගන්නවා සතුටෙන් කරන්නේ. නමුත් පිනුතුනේ දරුවාගේ මම ඉන්නවා නම් ආගම් දෘෂ්ටියෙන් මිදිනා මනස් පිටින් එයා මම බලනවා නම් එයා මගේ හිතට මහා කම්පාවක් ඇති වෙනවා. පින්නතුනි මෙන්න මේ වගේ ස්වභාවයක් ලෝකයේ අඩුපාඩු සිදුවන කෙනෙක් පින්නතුනි ඒ අය අඩුපාඩු වලින් මුදවන්න ඕන. ඒ අයගේ අඩුපාඩු වලින් පින්නතුනි දුක් දෙන්නේ මේ ආත්ම භාවිතරක් නෙවෙයි. ඇතැම් විට නීතියෙන් බේරෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මරණයෙන් පස්සේ යන්න දුගති ගාමි වෙලා ඇතැම් විට කල්ප ගණන් වසර දහස් ගණන් ලක්ෂ ගණන් කල්ප ගණන් එය නිරේ කියලා සතර පායකින් කියලා එය දුක් විඳිනවා. ඒ දුක් විඳින අවශ්‍ය කරුණ ටික තමයි මෙයන් මේ මොහොත සකස් කරගෙන ඉන්නේ. ඒ නිසා ඔබ ඔබගේ ලක්ෂණ පිට එයගේ වරද නිසා ඔබ ලක්ෂණ අඩු කර ගන්න ඕනේ. ඔබේ සංසාරයෙන් බර කර ගන්න ඕනේ. ඔබට කරන්න තියෙන එකම දේ තමයි අනුකම්පාව ඇති කරගන්න එක. අනේ මේ වරද කරන කෙනා අනාගතයේ මේ දුක දිගාමි වෙන්න නේද මේ කටයුතු ටික කරන්නේ කියන අවබෝධය ප්‍රඥාව නුවණ ඔබ තුළ ඇති වෙන්න ඕන. ඒ ඇතිවීම සමගම ඔබේ ළඟ තියෙන මෛත්‍රිය නිසා එක්කතකින් ඔබ කරුණාවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ඔබ ඒක වරපන්න බැරි නම් ඔබ අනිත් පැත්තෙන් ඔබේ සාරට පත් වෙනවා. ඒ වගේම ලෝකේ සමහර අය ඉන්නවා වා සාර්ථක වෙන අය. ලක්ෂණ රෝග සම්පත්තියක් වෙන නිරෝගීව ඉන්න හොඳ රැකියා කරන මිනිස්සු ලෝකේ ඉන්නවා. මේ ඇදහා බලන සමාගමට සමහරක් අනිපිතේ ඒ සාර්ථකත්වය ගැන අමනාපය ඊර්ෂ්‍යාවට වෙනවා. පින්නති ලෝකේ ලක්ෂණ කෙනෙක් ඉන්නවා නම් රූප සම්පත්තිය ලක්ෂණයට හොඳ දිගෙන කියාගෙන හොඳට සාර්ථක වෙලා ඉන්නවා නම් ඒ මොකන්ද කියන්නේ පින්නද? ඒ දැනටම සඳහන්වා පින් කරපු අය මේ ආත්මභාවයේ හුඟා උත්සාහයෙන් වැඩ කරපු අය තමයි එහෙම සාර්ථකව ඉන්නේ. ඇතැමිට ඔබ යහලුවත් එක කියල විනෝද වෙද්දී විනෝද සාරික අයන්දී ඒ ගැනත්තා මහන්සි වෙලා නිදිමරාගෙන පාඩම් කරපු කෙනෙක්නේ. මහත් වෙන වැඩ කරපු කෙනෙක් මේ. අන්න ඒ ප්‍රතිමල විදිහට තමයි මේ දැනත්තා අද මේ සාර්ථක වෙලා ඉන්නේ. ඒ නිසා ලෝකේ සාර්ථකත්වයට පත් වෙලා සතුටින් ඉන්න කෙනෙක් දිහා බලලා බිනුතුනේ කිසි වෙනක සමානාභයක් ඇති කරගන්න එපා. සමහරක් අන්ට මේ ලෝකේ දෙනකොටම එයට සියලුම පහසුකම් තිබ ලෝකේ ලැබෙලා තියෙනවා. අම්මා තාත්තා දෙන්න ඒ දරුවා වෙනුවෙන් ඇතැම් විට රැකියාවක් නොකළා ඒ දරුවා ඉගෙන නොගත්තා මුළු ජීවිත කාලෙම දේරු වෙන තරම් පහසුකම් ටික ඒ අම්මා තාත්තා විසින් සම්පාදනය කළ තියෙනවා. සමහරක් නම් ඊර්ෂ්‍යාවෙන් ඒකට වෙනතනේ කර්මය ගැන දන්නේ නැති නිසා අපි ඒ අත්තන මේ පහසුකම් ටික තියෙන පිළිතුනේ ඒ සතර දේ වගේම පුණ්‍ය කර්මයන් කළා ඒකට පහසු ආකාරණිය සලසන්නේ තියෙනවා. සමහර කෙනෙක් ඇතැම් විට උපතින් මහා බාධිතයි. ඒ උපතින් මහා බාධිත කෙනා ඇතැම් විට අපිගේම එකම සමාන ආබාධිත දෙකක් තියෙනවා. දෙන්නෙක් ඉන්නවා. අපිගේම මොහොන විකෘති කියලා කෙනෙක් ඉන්නේ. එක්කෙනෙක් මේ රටේ ඉපදෙනවා. සමහර කෙනෙක් ඉතාම දිරිඳු රටක දුප්පත් ගෙදරක ඉපදෙනවා. එකම සමාන රෝගය දෙන්නටම තියෙනවා. මේ රටේ ඉපදිච්ච ධනවත් කෙනෙක්ගේ දරුවෙක් ඇද ඉපදිච්ච කෙනෙක් ඇතැම් විට කල්ය කර්මයක් කරලා ඒ රෝගය සම්පූර්ණ වෙනස් කරගෙන යාමකට පෙර වෙනස් කර ගන්නවා. අර දුප්පත් රටේ ඉපදිච්ච දුප්පත් ආම කෙනෙක්ගේ දරුවෙකුට එහෙම කරන්න බෑ. ඇතැම් විට එයා ජීවිත කාලෙම ඉදුගෙන කියලා හාරගත් වෙනවා. අපි කියනවා ඇතැම් විට මේන කර්මය නම් කාටත් සමාන වෙන උරණි කර්මය බොරු කියලා සමහරක් නම් කියනවා. එකම සමාන රෝගයෙන් දෙමුණක් වෙන තුනේ එක්කෙනෙක් පින් කළා තියනවා ඒ රෝගයේ ඉක්මනින් දුර වෙන විදියට එයා කුසල් දහම් කරගෙන තියෙනවා. ඒ නිසා එයාට උපදින මර පහසුකම්ක් ලැබෙනවා ඉපදෙන්නේ. සමහර කෙනෙක් එයා කුසලෙම කළ දෙමුණට එයා පින් කළා නැහැ. ඒ නිසා එයාට ඒකේ වරක් වන්න පුළුවන් කමක් නැහැ. එයාට ජීවිත කාලෙම දුකින් සිද්ධ වෙනවා. සමහර අය වෙන තුනේ යම් කිසි දිනයකට මැරෙන්න ඇතැම් අකුසලිය ප්‍රබලයි යාවේ. බුදුදහමේ නියමාලිය ගැන කියන්නේ නැහැ. පරදවා තේරුම් ගන්න එපා. කෙනෙක් අහවල් දිනේට මේ යනවා කියලා අනිවාර්යයෙන්ම හැම දිනාටම ලෝකෙත් 100ක් කියනවනම් 100 දිනාට මෙහෙම නියමාලිය බුදුදහමේ කියන්නේ නැහැ. දීගාය කුමාරයා ආය වඩන කුමාරයෙක් තමයි. දවස් 7ක් මැරෙන කියාය පිළිත් කියන ආශිර්වාදයෙන් අවුරුදු 220 දක් පාස්ස වැඩි කළා. නමුත් සමහර අය ඉන්නවා පිළිතුනි. ඇතැම් විට එක රෝගියකින් යා කාලය ගත කළා ඊ රෝගිය සම්පූර්ණ සුව වෙනවා. ඇතැම් විට වෙනත් රෝගියකින් ඇතැම් විට වැටිලා ඒක නම මරණයටපත් වෙනවා. සමහර කෙනෙකුට හිතෙනවා මේ වැඩුණු නිසා මරණයටපත් වෙන්නේ කියලා. අර රෝගිය සුව වුණා නේද? අනේ මේ වැඩෙන්නේ නැතුව ඉඳනම් බේරෙනවා කියලා. නමුත් වෙනදෙන බුදුදහමේ බොහෝ උදාහරණ තියෙනවා. එහෙම නියමිත වෙලාවට මැරෙන්නේ නැහැ. ඒක වලක්වන්න බැරි අය ඉන්නවා. අපි මෑත කාලයක් දන්නවා හිම ලංකාවේම සිදුවක් වුණා. එක්තරා කෙනෙක් රෝගියකට පත් වෙලා හිටියා. එයාට ලියුකේමියා රෝගය තිබුණේ. ඉතින් මේ දුවක් ඇත්තෙන්ම අවුරුදු 15 විතර ළමේ. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් මැදිහත් වෙලා එයාට අර ඉන්ජෙක්ෂන් පෝස්ට් එකක්ම දීලා එයා සම්පූර්ණ සුව කළා. මුල්ම කාලේ ප්‍රයත්නේ මේ අවුරුදු 15කට 20කට විතර ඉස්සර සිද්ධියක් මේ කියන්නේ. ඉතින් ඒ හැමෝම ලක්ෂ ගානකට වේදන් කළ මිනිස්සුත් හසු කළා. ඉතින් සම්පූර්ණ මේ රෝගය සුව වුණා. සුව වෙන වෛද්‍යවරු සම්පූර්ණයෙන්ම තීරණය කළා මේ ළමේ සුවවත් කියලා. ගෙදර යවුවා. ගෙදර ගිහින් දවස් කීපයක් හිටියේ ඒ ළමයා ඇඳේ විදියගෙන ඉඳිදී ඇඳෙන් වැටිලා පොළොව වැටෙන්න ඇති. පින්නතුනේ දැන් සමහර හිතනවා අර වැටුණු නිසා මිය ගියේ කියලා. පින්නතුනේ මේක තමයි ස්වභාවයේ ඒ අනතුර වෙන්න තියෙනවා නම් සමහර දේවල් හැමතේ නියමිත බරපතල රෝගයේ සුව වුණත් වෙන හේතුවකින් හරියට හතරපත් වෙන ලෝකයේ සමහර ඇති ස්වභාවයක් තියෙනවා. හැබැයි මේකෙන් කියන්නේ හැමදෙනාම මෙහෙම වෙනවා කියලා. සමහර අය කුසල් කරලා අර අකුසලයේ ටිකක් අස්සර දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ සත්‍යයන් පින්නතුනේ අපේ ජීවිතයේ අවබෝධයක් එනවා බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. දැන් අපි මේ සඳහන් කළේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම අවබෝධය ලැබීමෙන්, ධර්මය වැඩීමෙන් අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. එකක් තමයි අපේ ජීවිතයේ කොච්චර වටිනාද කියලා අපිට තේරෙනවා. ඒ වගේම අපි හැකියාව දුරට ජීවිතේ කුසල් කරනවා. කරන්න පුළුවන් ඉඳලාම කුසල් ලෝකේ කරනවා. අන්න ඒ කුසල ආනිසංස විදියට තුන්වෙනි පියවරේදී අපිට අතීත කර්ම ශක්තිය විදියට අකුසල් එන තියනවා නම් ඒව මුවා දුරට වැළකෙනවා මේ කුසලයේ ප්‍රබලත්වය නිසා. ඊළඟ පියවර තමයි බුදුදහමේ ඉහළම දැක්ම ලෝකෝත්තර සම්මාදිටිය තුළින් ඊළඟ පියවරෙන් අපි මත කරනවා. අපට කුසල් දහම් කළ වළක්වන්න බැරි පැත්තක් තියෙනවා නම් මේ පැත්ත අභ්‍යන්තරේ වෙනස් කරගෙන නිත්‍ය සැප සුභ ආත්ම කියන මේ විපල්ලාස බැරණි අදහස් අභ්‍යන්තරෙන් වෙනස් කරගෙන අසුභ අසුත අනිත්‍ය අනාත්ම කියන මේ ලෝක යථාර්ථය නැමැති ප්‍රඥාවෙන් ලෝකය දෙස බලනකොට බාහිර ලෝකයේ තුල පිනතනි අපි නිතර කියන උදාහරණයක් ලෝසහාන් ලෝකෙින් පාද යනකොට හරියට දාන ලැබුණේ නැහැ උන්වහන්සේට ආහාර පාන අඩුවෙන් ලැබුණේ සීවලේ හාමුදුරුවෝ පිට පාද යනකොට සීවලේ හාමුදුරුවන් අනිත්‍යයන්ට එකම දාන ලැබුණා 500ක් අනිත් ස්වාමීන් වහන්සේලා ගියත් ඒ 500ට මුණත් පෑන විදිහට සීවලේ හාමුදුරුවෝ කැමති නැහැ ලැබුණා ඒ මාසින් ඇවිත් පාසමන්තික නමුත් අභ්‍යන්තරේ වෙනස් කරපෝ සීවලේ හාමුදුරුවෝ ලෝස් හාමුදුරුවෝ දෙන්නම ආස්වාක්‍ය ඥානය සමානයි ඒ නිසා ආස්වාක්‍ය ඥානය ලැබපු කෙනෙක් විදිහට සීවලේ හාමුදුරුවෝ යම්කිසි මානසික සුවයකින් කාලය ගත කළා නම් ඒක නොදෙවෙනි මානසික සුවයකින් ලෝස් හාමුදුරුවෝ කාලය ගත කළා නමුත් ලෝකයේ අපට පේන්නේ සීවලේ හාමුදුරුවා කැප වෙනදා ලෝස් හාමුදුරුවා අනේ දුක් වෙනද පව් කියලා අපට හිතෙන්නේ නමුත් වෙනතරි අභ්‍යන්තරේ වෙනස් කරගත්තු කෙනාට දානය ලැබුණත් එකයි දානය නොලැබුණත් එකයි එයාට ගලක් එකයි මලක් එකයි එයා ඊට වඩා ගැඹුරු ප්‍රඥාවකින් ලෝකයේ දෙස බලනවා මෙන්න මේ අභ්‍යන්තර ශක්තිය ඇති කර ගැනීමට තමයි පිළිතුරු බුදුදහමේ සියලු අනුශාසනා අපට ලබා දෙන්නේ ඒ අනුශාසනාවලදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකයේ ප්‍රඥාවන්ත බුද්ධිමත් කෙනෙකු විසින් තමන්ගේ විශිෂ්ට ඥානෙ වඩන තියනවා නම් අන්තිමට වඩන තියෙන කාරණා දෙකයි කියන්නේ. එකක් තමයි සමාධිමත් බව. විවිධිනා කියන සිත අතීතයට අනාගතයට දුවන සිත එක වර්තමාන අරමුණක බොහෝ කාලයක් රඳවා ගැනීමට පුළුවන් ශක්තිය. සමාධිය දිනු නැත්තම් සතිමත් බව සිහිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත පවත්වා ගැනීමට තමන්ට තියෙන හැකියාව දිනු කිරීම. අපේ දක්ෂතාවයෙන් සම්පූර්ණ තීරණය වෙන කාරණයක් නේද? අපිට හුඟක් උපාධි තිබුණ කියලා හෝ අපි ලෝකෙ හුඟක් ඉගෙන අසුරු කරනවා කියලා හෝ අපිට මානසික ලෝකෝ ධනයක් ලැබෙනවා කියලා හෝ අපි යන වාහනේ ලෝකෙ ඉහළම රටක හොඳ වටිනා වාහනයක් කියනකොට අපේ සතුට තීරණය වෙන්නේ නැහැ. අපේ සතුට තීරණය වෙන ප්‍රබල සාධකයක් තමයි. තමන්ගේ හිත සමාධියෙන් දිනු කරන්නට තමන් කොච්චර දක්ෂ කෙනෙක්ද කියන කාරණේ. ඒකේ කාරණය. දෙවනි කාරණේ තමයි ඒ සමාධිමත් වෙච්ච සිතින් අපේ ජීවිතයේ නිරතුරුවම සිදුවන ස්කන්ධ පංචකයේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය දකින වාර ගන්න හැකියාව ටිකෙන් ටික අපි වැඩි කර ගන්නට ඕන. අනිත්‍යතාවය දිනු කර ගන්නට ඕන. මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය. මේ දක්ෂතාවය වැඩි වෙන්න පින්නතුනි අපි බාහිර රූප ශබ්ද පිළිබඳව සිත වැස ගන්නා ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන් හැබෑ පිළිසරණ තම ආධ්‍යාත්මික පිළිසරණ රැකවරණය තමන් සලසා ගන්නවා. අන්න ඒ ගැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අත්ථ දීර්ණා භික්ඛවේ විහෙරතං සරණා ඥාන සරණා. ඔබ ඔබටම පහනක් වෙන්න, දිවිනක් වෙන්න, රැකවරණයක් වෙන්න. මෙන්න මේ අභ්‍යන්තර පහන දන්වා ගැනීම තමයි මේ බුදුදහමෙන් කරන්නේ. අන්න ඒ ගමන් මාගේදී පිළිතුමි. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ මහා ස්තම්භ දෙකක් මහා කණු දෙකක් උඩ රඳවන්න පුළුවන් සමස්ත බුද්ධ වචනය. අපේ බුදුදහම පිළිපදිනවා කියලා කියන්නේ එක පැත්තකින් අපේ මෛත්‍රිය දිනුවෙන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනුවෙන්නට ඕන. මෛත්‍රිය දිනනවා කියන්නේ මොකද්ද? අනිත් පැයකේ මිතුරු භාවයේ දින වෙනකොට කරුණා මුදිතා උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම අපේ ජීවිතේ තුල දිනනවා. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. යන කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දින වෙනට වන ධර්ම ශ්‍රවණේ අපට ලැබෙන ප්‍රඥාව දිනු කිරීමේ පියවර දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්සකක සම්මාදීතිය කියන නුවණ එන්න එන්න තමයි ලැබෙනවා. අපේ චිත්ත මුල් වෙලා කරන ක්‍රියාවන් වලට අනුරූප වූ සැප හෝ දුක් පාට තමයි ලැබෙනවා කියන කාරණා. එක ප්‍රඥාවේ පියවර. දෙවෙනි පියවර තමයි ආර්ය සම්මාදීතිය හේතුඵල ධර්මයේ ඇතිවීම නිරුද්ධ වීම හැම මොහොතෙම සිදුවන අපේ ජීවිතය කියලා කියන්නේ අපි අවුරුදු 50 60 75 100ක් ජීවත් වුණා කියලා කියන්නේ එක මොහොතක ජීවිතයක්. අපේ ජීවිතය කියන්නේ හැම තත්පරයකම හැම මොහොතකම ජීවත් වෙන මේ වර්තමාන සිටවිල්ලේ ජීවිතය කියලා කියන්නේ. ඒ සිට කියන එක තනියම තියෙන දෙයක් නෙවෙයි. අපේ මනස ලෝකේ ජීවත් වෙන හැටියට අපේ ඉස්සන්න පංචයෙන් ජීවත් වෙන පංච ඕකාර භවයක ජීවත් වෙන හැටියට ඒ සිතත් එක්කම චේතනා තියෙනවා, වේදනා සංඥා තියෙනවා, රූප සංඥාවක් තියෙනවා. මෙන්න මේ පංච උපාදාන සංදේම හැම මොහොතකම හටගන්න මොහොතම නිරුද්ධ වෙනවා. එතකොට හිතන්න එපා මම මේ පැත්තේ ඉන්නේ පංච උපාදාන සංදේ මේ පැත්තේ මම මේ පැත්තේ ඉඳන් මේ පහ බලනවා කියන දෙන්නෙක් නෙවෙයි මේ පහ බැලීමත් එක්කම තියෙන අවස්ථාව තමයි තමගේ ජීවිතය කියලා කියන්නේ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා රූපයක් බලනකොට හිතන්න එපා කණ්ණාඩිය එක්කෙනෙක් කියන්නේ මේ පැත්තේ තව කෙනෙක් කියලා. මේ පැත්තේ පේන දේම තමයි තමන් කියලා කියන්නේ. ඒ දෙකම එකයි. ඒ වගේම තමන් රූපයක් දකිනවා කියන්නේ, ශබ්දයක් අහනවා කියලා කියන්නේ, අතීතයේ ගත්තු යම් සංඥාවක් සිහිපත් කරනවා කියලා කියන්නේ මෙන්න මේ පහ එකතුවක් ඒ පහේ මොහොතේම හටගත්තා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපේ ප්‍රඥාව ඉඩ දෙන්නේ නැහැ මේක එතනම නිරුද්ධ වුණා කියලා කියන්නේ. ඒ අහන දකින හැම දෙයකටම අපි පින්නතුනි නැවත ෆයිල් ඕපන් කරගන්නවා. ඕපන් කරලා ෆයිල් ගොඩ ගහගෙන ඉන්නවා අපි. එතකොට දහමෙන් කරන්නේ මෙන්න මේ ඉතුරු වෙන ගොඩ ගැසීම ටිකෙන් ටික අඩු කිරීම. හරියට වත්තක කොළ ගොඩක් තියෙනවා. මාස ගාන අවුරුද්ද ගාන එකතු කරපු කොළ ගොඩක් තියෙනවා. තමන්ගේ ලස්සන වත්තේ කෙරවරක. අපි කරන්නේ ටිකෙන් ටික මෙන්න මේ කොළ ගොඩේ තියෙන කොළ ටික අයින් කරනවා. අයින් කරලා අයින් කරලා සම්පූර්ණයෙන්ම අපි ඒ කොළ ටික වත්තෙන් ඉවත් කරනවා. අන්න ඒ වගේ තමයි ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බලනවා කියලා කියන්නේ. අතීතයෙන් ගත්තු සංඥා ටික ගොඩ ගහපු නිත්‍ය වශයෙන් ගත්තු ටික ටිකෙන් ටික සුද්ධ කිරීම නේ කරන්නේ. සුද්ධ කළා අපි දවසක් එකතු වෙනවා සම්පූර්ණ කොළබඩ ඉවරයි. ඊට පස්සේ ඩස්බීන් ටික විතරයි ඉතුරු වෙන්නේ. එදාට එකතු වෙන කොළ ටික කෙලින්ම ඩස්බීන් එකට ගිහලා දානවා. එතකොට අපේ ලොකු දිනුවා නම් සම්පූර්ණ දිනු වෙලා නැහැ. ඇයි මේ ඩස්බීන් එක සතියක් යනකම් වත්තේ තියෙනවා. සතියේ සැරයන් පිටියකින් එන්නේ සතියක් යනකම් හරියට වත්ත රැස් වෙලා තියෙනවා. ඊළඟ පියවරේදී තවත් මේක දිනු වෙලා ඒ මොහොතෙම ගෙදර එකතු වෙන පොර ටික හරියට පිටියකින් ඇවිල්ලා ගෙදර ඉස්සරහා වාහනේ නවත්තලා තියෙනවා නේ හැම මොහොතෙම. ගෙදර ඩස්බින් එකට දාන්නේ නැහැ, කෙලින්ම ගොනු කොට ඇවිල්ලා ඉඳලා දානවා. ඊට පස්සේ තියෙනතින් තවත් ඊටත් වඩා ඉදෙක දිනන පියවරක් තියෙනවා. තමන්ට ඒ මොහොතේ ඇති වෙන සිතිවිල්ල ආයි එළියට ගිහිලා දාන්න නැති විදියට එතනම නිරුද්ධ වෙන ක්‍රමයක් දක්වා මනස දිනන ක්‍රමයක් බුදුදහමෙන් පෙන්වා දෙනවා. ඒක තමයි දෙත්තේ දෙත්තමත්තන් සුතේ සුතමත්තන් කියලා කියන්නේ. මෙන්න මේ මට්ටම දක්වා සිත ක්‍රමයෙන් දිනු කිරීම තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන මාර්ගය. අපි මේ මාර්ගයේ තේරුම් ගන්නා වගේම අපට ජීවිතේ උදව්පකාර කරපු අපේ ජීවිතේ වඩාත්ම කැමති ළඟින් මාස්ටරේ කරන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට පිළිතුරුනේ අපි මේ දායාදය දෙන්න ඕන. එනිසා එක පැත්තකින් අපි දින වෙනවා වගේම අපි කැමති අපි ළඟින් මාස්ටරේ කරන අපේ ජීවිතේ හුවා උදව් කරපෝ අපේ අම්මා තාත්තා හරි ස්වාමි භාර්යාවන් හරි ගුරුවරු හරි දරුවෝ හරි සහෝදර සහෝදරයන් හරි ඉන්නවා නම් අන්න ඒ අයට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ සම්බදාන ධම්ම දාන දිනාන් කියන විදිහට මේ ධර්ම දාණය දෙන්නට අපි උත්සාහ ගන්න ඕන. එතකොට බුදුදහම කියලා කියන්නේ ඒක හැත්තකින් පින්නතොනේ මෛත්‍රිය දිනවන ධමයක් අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනවන ධමයක්. එනිසා පින්නතිනාද උදෑසන අපි මේ කරන්නේ මෛත්‍රී භාවනාව සහ ඊට සම්බන්ධ වෙන කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විචරණ ගැන කරුණ විස්තර කළා සායක වඩනටයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා මේ පදනම සඳහා මූලික කරුණ ටික අපි ඉදිරිපත් කළේ. පින්වත්නි අපි මේ දිනු කරන කරුණු මෙහිදී පුහුණු කරන කරුණු පොහොය දවසක් විතරක් නෙවේ. ඒක තමයි දිනු කිරීමක් විදියට අපි මේ පින්වතුන්ට එක්තරා ආකාරණයක් හඳුන්වා දුන්නා ස්පිරිටුවල් කැලෙන්ඩර් කියලා. මේ කියන්නේ ආධ්‍යාත්මික දින දර්ශනයක්. අපි ගිය සතියේ පින්වතුන්ට දුන්නා නොලිවිත් පින්වතුන් ඉන්නවනම් අරගන්න දවසට විනාඩි 10ක් භාවනා කරලා මේකේ එක ලකුණක් සඳහන් කරන්න. වාඩි වෙලා කරන භාවනාවක් මේ. මේට අමතරව සමන් දින කතාම දැනට පැයක් පැය දෙකක් කරනවා. ඒවත් දිගටම කරගෙන යන්න. ඊට අමතරව මෙන්න මේ එක එක දිනයක වෙන වෙනම කොටු තියෙනවා. දවසට විනාඩි 10ක් තමන් කැමති මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව මේ කැමැති භාවනා කරලා එක ලකුණු සඳහන් කරන්න. එක ලකුණු සඳහන් කරනවත් එක්කම ඔබ හිතන්න ඩොලර් 100ක් මේ දැම්මේ කියලා හිතන්න. තමන්ට සැලකියදි තේරෙනවා තමන් ජීවිත කාලෙම උපයපු ධනියට වඩා දෙයක් තමන්ට තියෙනවායි කියලා. දැනට විනාඩි 10ක් එක ගානේ දාන්න ටික දවසක් යනකොට තේරෙනවා තමන්ට දිනට විනාඩි 10කට වඩා භාවනා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ පින්නතුනි අර මේ අවුරුද්දේ මුල් මාසවලක් ඉතුරුව තියෙන ඒවට විනාඩි 10 කළ පුරවන්න. ඒක ටිකක් ඉක්මනින්ම පිරෙන ටික දවසක් යන්නේ. ඊට පස්සේ පින්නතුනි සමන් තවත් සතුට දැනෙනවා තවත් වේගෙන් කරන්න. ඊට පස්සේ දෙසැම්බර් 31 ගෙන ආයෙ පටන් ගන්න ලකුණු සඳහන් කරන්න. කොටු වලට ගහන්න. පස්සේ ජන මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනි දින ඉඳලා උඩට ටික ටික පුරවගෙන එන්න. අද දවස් දක්වා. කලක් යනකොට ඒකත් පිරෙනවා. ඊට පස්සේ මේක ඇතුළත මේ අවුරුද්ද තුළදීම මේ ටික ඔක්කොම පෙරේ අවුරුද්ද ගත වෙන කලින්. ඊට පස්සේ 2018 කින්නක 2016 කියලා දාන්න. 16 කියලා මේකෙම ඕනනම් දාලා ඊට පස්සේ ආය ජනවාරි පළවෙනි දින ඉඳලා ගිය අවුරුද්දට කියලා හිතලා සායි භාවනා කරලා දාන්න. එහෙම යනකොට තවත් එකක් ඔබට ලැබෙයි ඉදිරියේදී. එක් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේක පිනතුනි හැමදාම මෙහෙම කරවන්න අවශ්‍ය නැහැ. කලක් යද්දී තමන්ගේ හිතම තමන් කරවන දින දස්න බවට පත් වෙන එක මේක අවශ්‍ය නැහැ. මේක හැමදාම ෆයිල් කරවන්න නෙවෙයි මේක තියෙන්නේ යම් කිසි පියවරක් යන සම්විතරයි. හැබැයි ඒ පියවර දක්වා මේක අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක අනිවාර්යම කරන්න. තමන් ඇත්තටම තමන් ආදරේ නම් තමන් මේක කරවන්න. මේක තමයි පිනතුනි හැබැයිත්ම තමන්ගේ සතුට වැඩි වෙන ක්‍රමය තමන් වෙනුවෙන් ඇත්තටම තමන්ට විනාඩි 10ක්වත් දවසේ කැප කරන්න බැරි නම් පින්නතුනි තමන්ගේ ජීවිතෙන් එහෙම වැඩක් නැහැ. ඒ නිසා ඇත්තටම තමන්ට තමන් ආදරේ නම් මේක කරන්න ඒ විතරක් නෙවෙයි තමන්ට කලකදි දැනෙනවා තමන් මේ ජීවිත කාලේ උපයපු ධනයට වඩා මේක වටිනාකම් වැඩි කියලා. ඒ කියන්නේ තමන් මේ ජීවිතය අත්හරිනකොට තමන් යන්නේ මේට වඩා ඉහළ ධනයක් ඔබ අරගෙන යන්නේ. ඔබ ජීවිත කාලය අත්හරින සියලුම ධනයට වඩා වටිනාම ධනයක් අරගෙන ඔබ ඊළඟ ෆ්ලයිට් එක ගන්න සූදානම් වෙන්නේ. එදාට ඔබ මේ අත්හරින දේ ගැන ඔබ දුක් වෙන්නේ නැහැ. ඔබ ජීවිත කාලය හදාගත්තු ගෙදර, දරුවන් ටික, වාහනය, බැංකු පොතේ තියෙන සල්ලි ටික මේ ඔක්කොම අත්හරින දවසක් එනවා. ඒ අත්හරින දවසට ඔබ ජීවිත වඩා ලොකු පෙරික් කාර්යයක් අරගෙන ඉන්නේ. ඒක ඕනම තැනකදී මාරු කරන්න පුළුවන් එකක්. ඕනම රටකදී විතරක් නෙවෙයි ඕනම බලයකදී මාරු කරන්න පුළුවන් ඉතියේ ඔබ ක්‍රෙඩිට් කාඩ්යක් නෙවෙයි ඩෙබිට් කාඩ්යක් ඔබලා අරගෙන ඉන්නේ. ක්‍රෙඩිට් කාඩ්යක යවන්නුනේ ඩෙබිට් කාඩ්යකේ ඔබ මේ මොහොතම සැලසම්පත් කරලා තියෙන්නේ ඔබට අවශ්‍ය දේ ඕන දයක් ගන්න පුළුවන් විදිහට. අන්න ඒ මට්ටමක දිවෙන ස්පිරිචුවල් කැලෙන්ඩර් එකක් මේ තියෙන්නේ. මේක ටිකෙන් ටික සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. ඒක ඇත්තටම බොහෝ විටත් දකින්න දෙයක් තමයි. බොහෝ පින්නතුන් බණහනකොට බොහොම ශ්‍රද්ධාවෙන් බණහනවා. ඊළඟ දවසේ බොහෝ විට ශ්‍රද්ධාවෙන් එනවා. නමුත් අතරෙදී බොහෝ විට අපි ධර්මයේ හැදෙන අවස්ථා මගේ කරගන්නවා. අන්න ඒක වළක්වලා ඒක දිගටම පින්නතුනේ ධර්මයේ හැදෙනකොට තමයි අපේ ජීවිතේ වෙනසක් කියලා දැන් පේන්නේ. සමහර නැත්තම් අවුරුදු 10ක් 20ක් ගිය ජීවිතය අනුපාඩු කරන්න ගියමයි ලොකු වෙනසක් කෙනෙකුගේ ජීවිතය තුළ වෙලා නැහැ. ඇතැමිට ඉතින් කියනස් කරා දැන් කෙලස් වෙන්නේ. එන්නේ හොඳ වෙන්න තිබ්බේ. ඉස්සරටත් වඩා ලෝභය වැඩි. ඉස්සරටත් වඩා අමනාපකම් වැඩි. ඉස්සරටත් වඩා පොඩි දෙයකට ඉදිරියට වගන්න. පින්නතුනේ අපි ධර්මයේ හැසිරුණා නම් එහෙම වෙන්න බෑ. ඉස්සරටත් වඩා තමයි එන්නේ නම් ඉවසීම පුරුදු වෙන කෙනෙක් වෙන්නට ඕන. කලින්ටත් වඩා තමයි එන්නේ නම් පරිත්‍යාගයේ පිළිස්සය, මුදිතා ගුණය, ප්‍රඥාව, අනිත්‍යට උපකාර කිරීම, ඉවසීම, පිළිවෙල මේ හැමදේම දිනෙන් දින තමයි ජීවිතය තුළ වැඩි වෙන්නට ඕන. අන්න ඒ සඳහා කරන මඟ පෙන්වීමක් තමයි මේ ආධ්‍යාත්මික කැලෙන්ඩරය කියලා කියන්නේ. මේක පිළිතුරේ දිනු කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම අපේ දැන් පිළිතුරු සාකහල තියෙනවා. පසුගිය වැඩසටහනක් සම්බන්ධ කරගෙන අපි ඒ ප්‍රශ්න වලට ඉදිරියට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. පිළිතුරේ අපි දැන් ටික වේලාවක් ප්‍රායෝගිකව මෛත්‍රී භාවනා වඩමු. පිළිතුරු ගාහකල මෛත්‍රී භාවනා ගැන හුඟා අහලා තියෙන අය. නමුත් මේ අහලා තියෙන දේට සාපේක්ෂව තමන් ඇත්තටම කල්පනා කරලා බලන්න තමන් කොච්චරනම් දුරට මෛත්‍රී භාවනා වඩලා තියෙන්නේ කියලා. පින්නතුනි මේ පැණි නොකාපු කෙනෙකුට මේ පැණි ගැන විස්තර කරන්න පුළුවන් රසවත් විදියට. ඒ විස්තරේ කියන්නේ මේ පැණි ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ මේ පැණි අනුභව කරනකොට අර අහපු විස්තරයට සමානද? ඒ විස්තරයට වඩා හුවා වෙනස් හුවා රසයක් ගන්න දැනෙනවා. අන්න ඒ වගේ තමයි මෛත්‍රී භාවනාව. ඔබ ඇතැමිට ධර්ම දේශනා 10කදී 25කදී 100කදී ඔබ අහලා ඇති. ඇතැමිට ගැඹීමකට විතරක් ඔබ සීමා කරගෙන තියෙන්න පුළුවන්. නමුත් ඒක වඩනකොට පින්නතුනි ඊට වඩා 10000 ගුණයකින් අපේ මනසේ සතුට දියුණු වෙනවා. අපේ සිත පිරිසිදු වෙනවා. අපේ ජීවිතය හුවා දියුණු වෙනවා. අපේ ආධ්‍යාත්මික සුවය වැඩි වෙනවා. අන්නේ සුවය වැඩි කිරීම සඳහා පින්නතුනි අපි උනන්දුවෙන් කටයුතු කරමු. අපි දැන් ටික වේලාවක් මෙත් සිත වඩමු. මොලින් පින්නතුනි අප තම තමන්ට ඉරුපස්ව අප වඩා සිටින සියලුම ලෝක සත්‍යයන් වෙතත් අපි මෙත් සිතින් සෙත් පතනවා. මුලදී අපි තම තමන්ට මෛත්‍රිය වඩනවා. ඉන්පසුව අපි තම ආදරය කරන කැමති අයට ඒ වගේම මැදහත් අයට පිටස්ත අයට අමනාප අයට කියන හැම දෙනාට අපි මෙත් වඩනවා. මේ රෝගයේ බොහෝ දෙනෙක් අපට මව් දෙමාපියන් විදියට ඥාති මිත්‍රාදීන් විදියට හුවා උදව් කරපු අය. අපේ ගුරුවරු අපට ඉගෙන ගන්න හුවා උදව් කළා. අපේ අම්මා තාත්තා දෙන හුවා උදව් කළා අපට. ඒ වගේම දිනපතාම පින්නතුනි බොහෝ දෙනෙක් අපට අවශ්‍ය කරන ආහාර පාන, ඇඳුම් පැනඳුම්, මාර්ගෝපකරණ මේව සකස් කරලා දෙන්නට බොහෝ දෙනෙක් අවුවේ වැස්සේ පින්නේ වැඩ කරනවා. ඒ ධර්මයේ දන්නේ නැති අය ධර්මයේ දන්න මා වෙනුවෙන් හුවා උදව් කරනවා. ඉතින් ඒ අයත් අපි මෙත් වඩන්නට ඕන. ඒ වගේම පින්නතුනි ලෝකයේ බොහෝ දෙනෙක් මේ තිස්සලා ස්වභාවල අපේ ළඟම ඥාතින් විදියට අම්මා තාත්තා විදියට අපට හුවා උදව් කරුවා ඉන්නේ. අපට ලේන් කිරෙන් දහඩි අපෝ පෝෂණය කරපු අපේ අම්මල තාත්තලා අපේ දරුව තමයි මේ මුළු ලෝකෙම මිනිස්යන් විතරක් නෙවෙයි සතුන් සිව්පාවන් තුලත් ඉන්නේ. අන්නේ හැම දිනාටම අපි මේ කඩනවා ආශිර්වාද කරනවා. පින්නතුනේ ඔබේ ශරීරය ඉතාම සැහැල්ලුවෙන් පහසු ඉරියව්ව ඔබ තියාගන්න. වන්නක උඩින් ලකුණු මත තියාගෙන දෙනෙ තියාගෙන සැහැල්ලුවෙන් ඔබේ ශරීරය ඉතාම සැහැල්ලුවෙන් පවත්වා ගන්න. මා දැන් මේ ඉඳගෙන තියෙන්නේ ඉතාම ප්‍රසන්න ඉතාම නිශ්චල සංසුන් පරිසරයක. මේ හැම දෙයක්ම ඉතාම පිරිසිදුව ඉතාම සාමකාමීව ඉතාම අලංකාරවත්ව සූදානම් කරලා තියෙන්නේ මගේ මානසික සුවය ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්. මේ සඳහා බොහෝ දෙනෙක් මහන්සි වෙලා තියෙනවා, උදව් කරලා තියෙනවා. මම මේ හැම දෙනෙක් කෙරෙහිම කෘතඥ වෙනවා, මෙත් සිතින් සෙත් පතනවා. මම දැන් මගේ ශරීරයේ දෙපා සිට පාදාන්තයේ සිට හිස දක්වා මා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මං වා සැලකිලිමත් වෙනවා, සතිමත් වෙනවා. මගේ දෙපය, දණ හිස, දෑත, උදරය, උර හිස, බෙල්ල හිස කියන මේ ශරීරයේ අවයව ගැන මං හුඟා සතිමත් ඉන්නවා. මේ අවස්ථාවේදී මට දැනෙන්නේ හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳ ක්‍රියාවලිය පමණයි. මම මගේ හිත සම්පූර්ණයෙන්ම වර්තමාන මොහොත තුළම පවත්වා ගන්නවා. අතීතය හෝ අනාගතය සිහි නොකර වර්තමාන මොහොතේ මගේ සිත ගැන, මගේ කය ගැන සම්පූර්ණ අවධානයෙන් සිහියෙන් පසු වෙනවා. මගේ නාසය ආශ්‍රිතව සිහිය පිහිටුවාගෙන මම මා කෙරෙහි මෙත් වඩනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මම මගේ දියුණුවට කැමති වගේම ලෝකයේ සිටින අනිත් සත්ත්වයන්ට ඒ සත්ත්වයන්ගේ දියුණුවට සාර්ථකත්වයට සතුටට කැමති මා ඒ හැම දෙනා කෙරෙහි මෙත් වඩනවා. මේ ලෝකයේ බොහෝ දෙනෙක් මට මව දෙමව්පියන් විදියට, ඥාති හිතවතුන් විදියට, ගුරුවරුන් විදියට බොහෝ උපකාර කරලා තියෙනවා. ඒ හැම දෙනාටම මම මේ වැඩනවා. ලෝකයේ බොහෝ සත්‍යයන් මේක කරාත්ම භාවය මගේ සමීපතම ඥාතීන් මව දෙමව්පියන් ගුරුවරුන් ලෙස මට බොහෝ උපකාර කරගුවය. ඒ නිසා මම මේ හැම දෙනා කෙරෙහිම මේ වැඩනවා. සිහිනෝ ලෝවැත්තේ සත්වයෝ නිදුක්ඛං වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ විහාරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ විහාරස්ථානයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ශාන්ත සෝයත

මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පැමිණෙත්වා මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් මේ ගැලක්සියේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ගැලක්සියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ශාන්ත සුවයට පත් වෙත්වා මේ විශ්වයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු මගේ හදවත මෙත් සිලිරාරෙන් පිරී පිරී යනවා. මේ මුළු විශ්වයේම සිටින සත්‍යයන් එකම දරු පෙළක්සේ දකිනේ. ඒ හැමටම මෙත් සිටින් සෙත් පඳනවා. ලෝලස සියලු දෙනාම මගේ දරුවන්සේ සලකා මාගේ හැම දෙනාටම සෙත් පදනවා. සුවපත් වේවා යන පැතුමේ. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මා වටා සිටින හැම දෙනාම මේ විහාරයේ නගරයේ ජනපදයේ රටේ පෘථිවියේ ගැලැක්සියේ මේ මහා විශ්වයේ සිටින අනිත්‍යයේ පටන් බලන්දේ දක්වා සියලු සත්‍යයන් මා එකම දරු පෙළක්සේ දකිමින් ඒ හැමට මෙත් සිතින් සෙත් පදනවා. සියලු සත්‍යයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මගේ සිත මගේ කය හැමදැනම මෛත්‍රී නැමැති සිසිල් දහයෙන් පිරී පිරී නැහැවී යනවා. ලෝලැති සියලු සත්‍යයන්ට මා මෙත්සිතින් සෙත් පදනවා. ලෝලැති සත්‍යයන්ගේ සියලු වැරදි අඩුපාඩුවලට ඒ අය දරුවන්සේ සලකා මා සමාව දෙනවා. මාතින් මේ ලෝකයේ සත්‍යයන්ට මේ බලයේදී අනන්ත සතරේදී මාතින් යම් වරදක් වියත්නම් මායේ සඳහා වෙන නමස්කාරයෙන් සමාව හයද සිටිනවා. ඒ හැමතම මෙත් සිතින් සෙත් පදනවා. සියලු සත්වයෝ මගේ සිත මෛත්‍රී මෙද්දී නහරින් සිසිල්ලි පිරිතිරි යනවා. මගේ සිත මෛත්‍රී සිටවිල්ල තුළ සම්පූර්ණයෙන්ම ඒකාග්‍ර කරනවා. මගේ සිත හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ සිත හැම මොහොතෙම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. මගේ සිත සමගම වේදනා සංඥා සංඛාර නැති ස්කන්ධයන් සහිතව පංච උපාදාන ස්කන්ධය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. මට ජීවිතේ කියා ඇත්තේ මේ වර්තමාන සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒ සිතුවිලි මාත්‍රය තුළ පංච උපාදාන ස්කන්ධය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ස්කන්ධ පංචකයේ හටගැනීම හා නිරෝධය නැමැති මේ අනිත්‍යතාවය හේතුඵල ධර්ම පරිපූර්ණ සමුපාදය මානුවෙන් දකිනවා. නාසය ආශ්‍රිතව මගේ සිත පිහිටුවා ගනිමින් හැම මොහොතෙම සිදුවෙන කාණ්ඩ පංචකයේ හටගැනීම හා නිරුද්ධ වීම නැමැති මේ අනිත්‍යතාවය මනෝනින් දකිනවා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අපි මේ වෙලාවේ මේ වැඩුවේ සතර බ්‍රහ්ම විහරණ අතර මුල්ම විහරණය විදිහට සලකන මෛත්‍රී භාවනාවයි අපි වැඩුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් නිර්වාණය නැමැති ශාන්ත භූමියේ සිට හැමිනේට බලාපොරොත්තු වෙනවා නම් නිවී සැනසෙන මාර්ගයේ ගමන් කරන්නට කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ නිවී සැනසෙන මාර්ගයේ ආරම්භක පියවර විදිහට සලකන්නේ මෛත්‍රී භාවනා වැඩීම. කරණීය මෙත්ත සූත්‍රයේ ඊටාම පැහැදිලිවම දැක්වෙනවා යම් කෙනෙක් ශාන්ත සෝයා මානසික සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් එතන සාවිසියෙන් තමගේ ජීවිතය තුළ දක්ෂ භාවයේ අවංක භාවය ආදී ගුණ ගැති කරගෙන ඊළඟට කළ යුතු ප්‍රධානම කටයුතු විදිහට සැලකුවේ මෙත් වැඩීම, මෛත්‍රී දියුණු කිරීම. ඉතින් පිළිතුරේ අපේ හිතට බොහෝ විට මානසික පීඩා දෙන්නේ අනිත්‍යයේ වැරදි අනුපාඩු වලදී ඇතිවන හිතේ ගැටීම, අමනාපය, විරසක බව. ඉතින් මෙලෙස අපි මෛත්‍රී වැඩීමෙන් කරන්නේ අපේ ඇස් දෙකේ තියෙන අඳුරු හතර දුරදලා ඇස් දෙක හොඳට අපි පිරිසිදු කරගන්නවා. කොහොමද පිරිසිදු කරගන්නේ? මේ ඇස් දෙකට තියෙන හැම කෙනෙක්ම සසර බව ගමනේදී මගේම දරුවන් නේද, මගේම අම්ම තාත්ත නේද කියලා ඇස් දෙක හොඳට පිරිසිදු කර ගැනීමයි මෛත්‍රී භාවනාවෙන් කරන්නේ. ඉතින් මේක කෙනෙකුට හිතන්න පුළුවන් සංවේදී භාවනාවක් කියලා. සංවේදී බව තුළ දුක ඇති කර ගැනීම නෙවෙයි බුදුදහමෙන් කරන්නේ. මේ ඇතිවන සමාධිමත් බව උපයෝගී කරගෙන ප්‍රඥාව දියුණු කිරීම සඳහා උපකාරයක් ලෙසයි අපි මෛත්‍රී වඩන්නේ. මේ මෛත්‍රී වඩන්නේ අනිත්‍ය දුක අනාත්ම කියන ලෝකයේ යථාර්ථය මතක් කර ගැනීම යන මාර්ගයේ හිතට පිළිසරණක් වශයෙන්. මෛත්‍රී වඩන වගේම කියන තුනේ ඊළඟ මෛත්‍රියත් එක්කම යන ඊළඟ භාවනාව තමයි අපේ කරුණා භාවනාව කියලා කියන්නේ. අනිත්‍යයේ දුකේදී අපේ හදවතේ ඇතිවන කම්පනය, සංවේගය සිතිවිල්ලක් වශයෙන් වඩන්නේ. ලෝහී දුක්ඛින සත්‍යම් දුකෙන් මුදවා ගැනීමෙහි පිරිසිදු අදහසින් අපේ සිතිවිලි දිනු කිරීමයි කරුණා භාවනාවෙන් කරන්නේ. ඔබ දන්නව මේ මොහොතේ මනුෂ්‍යයන් වශයෙන් ලෝකේ බොහෝ දෙනෙක් දුක් පීඩා විඳින අය ඉන්නවා. ලෙඩ දුක්කට පත් වෙලා රෝහල් ගතව ඉන්න අය ඉන්නවා. අනතුරු වලට පත් වෙලා දුක් විඳින අය ඉන්නවා. වැඩිහිටි නිවාසවල මහල් වෙලා බලාගත්කුවත් බලාගෙන ඇතැම් විට කායික රෝගයක් නැති වුණත් ශාරීරික දුර්වලතාවය නිසා හුදකලාවෙහි මානසික දුක් පීඩා වලින් දුක් විඳින අය ඉන්නවා. මානසික රෝහල් වල මානසික පීඩා වලින් දුක් විඳින අය ඉන්නවා. මනස රෝගී වැරදි අඩුපාඩු සිදු වෙලා සිරගෙවන්න දුක් විඳින අය ඉන්නවා. ගත වෙන අද දවසේ එල්ලුම් ගහට නියම වෙලා මරණය අධියත මරණය බලාපොරොත්තුෙන් ඉන්න කඳුළු හෙරන සත්‍යයන් ලෝකේ ඉන්නවා. ලෝකයේ පිනතුන දිනකට මනස ලෝකයේ මිනිසුන් ලක්ෂ දෙකක් ඉපදෙනවා. ලක්ෂ දෙකක් මිනිසු ඉපදෙනකොට ලක්ෂයන් ලෝකේ හැමදාම මිනිස් මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන බොහෝ දෙනා පිනතුනේ මනස ලෝකයේ අත්හරිනවත් එක්කම ඒ බොහෝ දෙනේ මනස ලෝකයට පල්ලෙහාටම යන්නේ. අපාගත වෙන බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ අය පිනතුනේ මනස ලෝකය අහිමි වෙලා බොහෝ දුක් විඳින්න යන්න ඉන්න අය තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ තරක් නෙවෙයි මේ මොහොතේ නිරේ දිරි සංකේත අසුර කියන මේ බලයන්දී අප්‍රමාණ කායික මානසික දුක් විඳින සත්‍යයන් ඉන්නවා. අන්නේ හැම දිනම පිනතුනේ සසර බවගාමී ගමනේදී අපේ අම්මල තාත්තල වෙලා දරු වෙල හිටියයි. අන්නේ හැම දිනම සුවපත් වේවා, ඒ අයින දුකෙන් මිදහත් වේවා කියන සිතුවිල්ල ප්‍රාර්ථනාවයි අපි කරුණා භාවනා පුරුදු කිරීමෙන් කරන්නේ. ඒ නිසා කියන අපි ටික වේලාවක් කරුණා භාවනා වඩමු. මේක දැමෙන්න මේ පිනතුන්ට බොහොම කලාතුරකින් කරන්න ලැබෙන භාවනාවක්. නමුත් මේකත් හිත දිනු කරන, හිත තැම්පත් කරන, හිතේ සමාධිමත් බව වැඩි කරන භාවනාවක්. ඒකාන්තයෙන් අපි ලෝකෙ දුක් විඳ නැහැ කියන සංවේගයට පත් වෙන විතරක් නෙවෙයි. ඒ අය දුකෙන් නිදහස් කරන්නට අපට පුළුවන් දෙන උපරිමදී අපි දෙනවා. ඒක මානසික ක්‍රියාවලියක් විතරක් නෙවෙයි. අපි දින ගතාම කරන තින්කම් අපි ලෝකින සත්‍යයන් අනුමෝදන් කරනවා. මනස් ලෝකයට විතරක් නෙවෙයි. අපේ දෑතින් අපි පැන්වේ දුරුවන් බුදුහාඳුරන්න පූජා කළත්, මලක් පහනක් පූජා කළත්, ආහාරයක් පූජා කළත් අපි ප්‍රාර්ථනා කරමු මේ පින් සුවපත් විය හැකි යන්තා සත්‍යම් මේ විශ්වයේ කොතනක හරි වෙත්නම් ඒ හැම දෙනාම මේ පින් දැක සුවපත්ව පින් අනුමෝදන්ව සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාව අපි හැම මොහොතෙම කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ලෝක සත්‍යයන් වෙනුවෙන් අපට දෙන්නට පුළුවන් වටිනාම දේ තමයි සද්ධර්මය. නිර්ලෝභී අදහසින්, නික්ලේශී අදහසින්, නිස්සරණාධ්‍යාසයෙන් තමන් දන්න ධර්මය ලෝකයේ වෙනුවෙන් නිර්ලෝභීව දානය කරන්න කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ ධර්මය. ඒ නිසා ධර්මයේ තමන් අහලා තියෙන, කියවලා තියෙන දේවල් පුළුවන් තරම් අනිත්‍යද කියලා දෙන්න. ඒ ධර්මය මේ ලෝකෙ තුල ස්ථාපිත කරන්නට තමන්ට කරන්න පුළුවන් උපරිම දේ මේ ජීවිත කාලය තුල කරන්න. ඒක තමයි අපි ලෝකයට දක්වන ප්‍රධානතම කරුණාව වෙන්නේ. එනි සංකෝදෙක් සිතවිල්ලක් වැඩීම පමණක් නෙවෙයි. ඒ වඩන සිතවිල්ල ප්‍රියාවක් බවට, ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බවට අපි මත් කරගන්නට ඕන. පින්නදින අපි ටික වේලාවක් කරුණා භාවනා වඩමු. තමන්ට පහසු ඉරියව්වක ඉන්න, ශරීරය හුඟක් අමාරු වෙමින් ඉන්න එපා. භාවනා කරද්දී උනත් තමන්ට ඉරියව්ව වෙනස් කරන්න ඕන නම් අනින්නට බාධාවක් නොවන පරිදි සිය කරන්නට. හැබැයි හැකිතාක් දුරට එකම ඉරියව්වක වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් ඒ සඳහා උත්පරිම උත්සාහ කරලා තමන් ඉන්න ඉරියව්වේ ස්ථාවරත්වය දිනෙන් දින වැඩි කරගන්න. ඒකත් මේ භාවනාවත් එක්කම අපි කළ යුතු දෙයක්. අනේ පින්නතුනි, කරුණා භාවනාව සඳහා සූදානම් වෙන්න ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න, පහසු ඉරියව්වක තමන් වාඩි වෙලා වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන්ගේ ශරීරය ගැන සිහිය පවත්වා ගනිමින් වර්තමාන මොහොත තුළ අපි සිහිය දියුණු කරගනිමු. නාසය ආශ්‍රිතව තමන්ගේ සිහිය තබා ගනිමින් අපි දැන් ලෝක සත්‍යයන්ගේ කරුණාව වැඩි වීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගත වෙන මොහොත තුළ පිනතුනේ ලෝකේ අපමණ සත්‍යයන් දුක් පීඩා වලින් මිදිනවා, දුක් විඳිනවා, ලෙඩ රෝග වලට පත් වෙලා, මහලු වෙලා, දඬුවම් වලට පත් වෙලා, තමන්ගේ ළඟම ඥාතීන්ගේ අනතුරු නිසා මරණයන් නිසා දුක් වෙන අපමණ සත්‍යයන් මේ ලෝකයේ තුළ ඉන්නවා. රෝහලකට ප්‍රතිකාර ගන්න අපමණ සත්‍යයන් ඉන්නවා. නිරේහි සතර පාහේ දුක් විඳින අපමණ සත්‍යයන් මේ මොහොතේ කාලය ගත කරනවා. මරණීය දඬණයට මේ මොහොතේ දක්වන අපමණ සත්‍යයන් ලෝකයේ තුළ ඉන්නවා. දිව්‍ය ලෝකය, මනුස්ස ලෝකය අහිමි වෙලා මේ මොහොතේ අපායට වැටෙන අනන්ත සත්‍යයන් මේ මොහොත තුළත් විශ්වයේ ඉන්නවා. ඒ හැම දෙනාම කෙරෙහි මා කරුණා සිතිවිල්ල ඒ අය ඒ දුකින් නිදහස් වේවා, සුවපත් වේවා, සුගතියටපත් වේවා, දුකින් නිදහස් වෙත්වා කියන කරුණා සාගත සිතිවිල්ල මා වරණය. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලෝකයේ දුක් වෙන සත්‍යයන් සිහි කරමින් එද දුක්පටපත්ව මානසික රෝග වලටපත්ව අනතුරු වලටපත්ව දඬුවම් විඳින අපාගතව දුක් විඳින මහලු වී සිටින මරණාසන්නව සිටින සියලුම ලෝකයේ සත්‍යයන් මා ඉදිරිපිට එකම වේදිකාවක සිටින සත්‍යයන් සත්‍ය පෙළක්යේ දකිනින් ඒ නම දෙනාම දුකින් නිදහස් වෙත්වා සුවපත් වෙත්වා කියන හැඟීම මා වඩවමි. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ජීවිතේ පුහුණු කරන්න පුරුවක් විදිහටයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේම වෙනතුනේ සතර බ්‍රහ්ම විහරණ හතරෙන් තවත් භාවනාවක් තමයි මුදිතා භාවනාව කියලා කියන්නේ. ලෝකයේ සතුටට පත් සිටින සැප විඳින සත්‍යයන් දිහා දැකලා ඒ සත්‍යයන් ලබලා තියෙන සම්පත් දිහා බලලා සතුට වෙන එකයි මුදිතා ගුණයෙන් කරන්නේ. ලෝකයේ බොහෝ දෙනා සත්‍ය කලාව පින්කමලන සංස්කෘතියට දර්ශන රූප සම්පත්තිය නිරෝගී භාවය ලබලා තියෙනවා. මේ ජීවිතයේ තුල කලා උත්සාහයේ ප්‍රතිඵල විදිහට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් සමාජ මට්ටමේ වෘත්තීය මට්ටමේ බොහෝ දෙනා දිනවල ඉන්නවා. සමහර අය මේ ලෝකෙ ඉපදෙනකොටම බොහෝ සම්පත් ලබලා තියෙනවා. ඒ අයගේ සම්පත් ලබල තියෙන නිකන් නෙවෙයි සසර කලාව මහා පින් අමලානි සංස්කෘතියට. ඒ නිසා ඒ අය දැකලා තමන්ගේම දරුවේ ඔබටින් එකම පුතා ලෙස බලලා ඒ දරුවා දින වෙනකොට සතුට වෙන හැඟීමෙන් ලෝකයේ සැප විඳින සත්‍යයන් කෙරෙහි මුදිතා සිටවිල්ල මුදිතා නැමැති චේතනාවෙන් යුක්ත ඇසින් ලෝකයේ දෙස බලනටයි මුදිතා භාවනාවෙන් කරන්නේ. ඒ නිසා පින්වත්නි අපි ටික වේලාවක් සල්ප වේලාවක් මුදිතා භාවනාවක් වඩමු. සෝදානම් වෙන්න ඔබේ ශරීරයේ පහසුකම් සමාගෙන ටික වේලාවක් සිත එකඟ කරගනිමු මුදිතා භාවනාවට. මේ මොහොත තුළ ලෝකයේ සැප විඳින අපමණ සත්‍යයන් ඉන්නවා. මනස ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකයේ ආදී තැන්වල ඉපිද සතර කලාව මහා පින්කමරාණ සංස විදියට සැප විඳින සත්‍යයන් ඉන්නවා. ඒ සත්‍යයන්ගේ සැපත සෞභාග්‍ය දැක මට ලැබුණු සතුටක් තේමා සතුට වෙනවා. මානස ලෝකයේ බොහෝ දෙනා සතර කලාව පින්කමරාණ සංස විදියට මේ ජීවිතයේ තුළ සමාලබපු උත්සාහයේ වීර්යයේ කැපවීමෙහි ප්‍රතිඵල විදියට බොහෝ සැප විඳින සත්‍යයන් ඉන්නවා. ලස්සන ගෙවල් වල හොඳ යාන වාහන පාවිච්චි කරමින් හොඳ බඩු වාහන පරිහරණය කරමින් වාසනාවන්ත පින්වත් දරුවන් ලැබමින් ස්වාමි භාර්යාවන් ලැබමින් සතුටින් ගත කරන බොහෝ දෙනා මේ ලෝකයේ තුළ ඉන්නවා. ඒ හැම දෙනාම ඔබ ඉදිරි පිට සිටින පෙරස්සේ සලකා ඒ හැම දෙනාගේම සතුට සම්පත සවභාග්‍ය ලෙස පිරිසිදු සිතින් බලන්නට හුරු වෙන්නට ඒ හැම දෙනාගේම සතුට මම මාගේ සතුට සේ දකිනවා. ඒ හැම දෙනාගේම දිනුම මගේම දිනුම සේ මා දකිනවා. ඒ හැම දෙනාම තව තවත් දිනු වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. සියලු සත්‍යෝ ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්‍යෝ සෞභාග්‍යයෙන් දිනු වෙත්වා. සියලු සත්‍යයන්ට දිනෙන් දින මොහොතින් මොහොත සියලු දිනව සියලු අනුර දියම වේවා. උපේක්ෂාව කියන්නේ මනහත් සිටවිල්ල කියන එක. ලෝකයේ දුක් සැප විඳින සහ මධ්‍යස්ථව සිටින හැම දෙනා කෙනෙක්ම මනහත් සිතක් ඇති කර ගැනීම. ලෝකයේ යම් කෙනෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින්නේ ඒ අයගේම කර්මෙහි ප්‍රතිඵල විදියට. යම් කෙනෙක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින්නේ ඒ අයගේම කර්මයේ දායාදයක් විදියට. බුදුහාමර දේශනා කළ සියලුම සත්‍යයන් කර්මයේ දායාද කොට ඇති සත්‍යයන් කියලා. ඒ නිසා මේ දෙවිස්සම දෙස බලලා අපට ඇති කර ගන්න තියෙන මනහත් හිත සැප විඳින අය කෙරෙහි ඊර්ෂ්‍යාවක්වත් දුක් විඳින අය කෙරෙහි දැඩි කම්පනයක්වත් ශෝකයක්වත් නෙමෙයි අපි ඇති කර ගත යුත්තේ. සිත අවසානයේ දිනු වෙන දිනු වෙන අපි මේ දෙවිස්සම දිහා බලලා මනහත් වෙනවා. එතනට අපේ දරුව වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්. එයන් සමහර විට දුක් වෙනවා. කායිකවත් මානසිකවත් ලෙඩ රෝග වලින් දුක් වෙනවා. අපේ දරුව නිසා අපට දුකක් ඇති වෙනවා. අපේ ස්වාමි පුරුෂයා නිසා භාර්යාව නිසා අපට දුකක් ඇති වෙනවා. නමුත් වෙනතනි අපි හිත දින වෙනකොට අපි බලනවා ඒක ඒයගේම කර්මයේ ප්‍රතිඵල. අපිට කරන්න තියෙන හිත දින වෙනකොට මනහත් උපේක්ෂාවෙන් යන බාහිර විතරයි. එනිසා අම්ම කෙනෙක් ආදරණීය දරුවන් දිනු වෙලා ඈතට යනකොට තමන්ගේ දරුවන් අත්හරින්දී උපේක්ෂා සාගත වේදෙත් බලනවා වගේ. ඒ වගේම දුක් විඳපු සත්ත්වේ ඒ දුක ඉවර වෙලා මරණයට පත් වෙලා යන්ති තැනකට යනකොට මනහත් සිතක් ඇති කර ගන්නවා වගේ. අපි ලෝකයේ දුක සැප ලාභ ලාභ මේ හැම දෙයක් කෙරෙහිම මනසක් සිටින් මධ්‍යස්ථවක් බලනවා. පින්තුනි ධර්මයේදී ඉහළම දියුණුව කියලා කියන්නේ මනහත් උපේක්ෂා සහගත සිටුවිල්ලක් ඇති කර ගැනීම. උපේක්ෂාවෙහි විවිධ ප්‍රවේද තියෙනවා. සාමාන්‍ය මනහත් විදියෙ ඉඳන් අරහත් භාවයේදී ආසවක්ඛේ ඥානයෙන් ලබන සංඛාර උපේක්ෂා ඥානය දක්වා මේ උපේක්ෂා දින වෙනවා. එනිසා මේ සිටි නමත්තමෙන් මද වේලාවක් මේ කර්මයේ දායකක සත්‍යයන් ගැන මනහක් සිටින් උපේක්ෂාසහගතව අපි විනාඩියක් සිටින දින කරමු. ඔබේ දෙන පියාගෙන ලෝකයේ සිටින සැප දුක් උපේක්ෂා කියන මේ සියලුම කර්මයන් වෙන සත්‍යයන් තමන්ගේ කර්මයේ දායාද ලෙස මේ සැප දුක් විඳින බවත් ඒ පිළිබඳව කිසිම වෙනසක් නැතුව හැම දෙනාම කෙරෙහිම මනස සිතින් අපි ලෝකයේ ලෙස මොහතක් අවධානය සිහි යොමු කරමු. සාදෝ සාදෝ සාදු පිනතුනි අත බෝදැස්න වැඩුවේ සතර බ්‍රහ්ම විහරණ බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙ ඉන්න සත්‍යයන් වාසය කරන ආකාරයයි. මිනිස් සිරුරක් දරාගෙන ලෙඩ වෙන මහලු වෙන වියපත් වෙන සිරුරක් මිනිස් සිරුරක් දරාගෙන කයින් මනසින් බ්‍රහ්මයන් සේවෙන මාවතයි බුදුහාමුදුර අපට මේ දේශනා කළේ. පින්වත්නි අපි සතරම වාදුක් දෙන්නකෝ අය. ඒ දුක් දෙන්නකෝ අප වෙනුවෙන් ඒ දුකෙන් අප නිදහස් කරවන්නටයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ නිසා පහළ වෙලා මේ දුකෙන් නිදහස් වෙන මාවත අපට දේශනා කළා. ඒ නිසා බුදුහාමුදුරනේ කාර්යයේ කිසාවත මේ කටාචාරා වැනි බඳුළු මලිකා වැනි මහා දුක් දෙන්නකෝ අය ඒ දුක් වලින් නිදහස් වුනේ ඒ සද්ධර්මයේ නැමැති මහා ඖෂධය. එනිසා අපට වෙනතුනි අපේ අනාගතයේ විරේණ තියෙන දුක් වලින් අනාගතයේ හෙළන්න තියෙන කඳුළු වලින් අප මුදවා ගන්නටයි බුදුහාමුදුර අප වෙනින් දුක් දෙන්නේ. එනිසා මේ බුදුහාමුදුර වෙනින් අපට දක්වන්න පුළුවන් ඉතරම ප්‍රත්‍යපකාරය කර්මන සැලකීම තමයි. උන්වහන්සේ බොහොම අමාරුවෙන් අවබෝධ කරගත්ත මේ ධර්මයේ අපරිමෙන් දායන කළා තියෙනවා. ඒ ධර්ම ප්‍රයෝජනට අරගෙන ඒ ධර්ම අපේ ජීවිතයේ පොද ප්‍රායෝගිකව වඩලා අපට එළඹෙන තින දුක් වලින් නිදහස් වනකයි අපි කටයුතු කළ යුත්තේ. ඒකයි සැමලෙසම බුදුරජාණන් වහන්සේ දෙකරන කෘතඥතාවයේ කලමුණ සැලකීම උපකාරය වෙන්නේ. තිම්පින තුනේ මේ සතර බ්‍රහ්ම විහරණ පුලුවන් තරම් දුරට සමන්විත තුල වඩන්න. ඒ වඩන ගමන්ම ඒ වඩන සිතින් සමාධිමත් වෙච්ච සිතින් හැකිතාක් දුරට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. නිතරම වෙනතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම සහ වැයවීමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන පුහුණු කරන වේලාව කාලය මොහොතින් මොහොත වැඩි කරගන්න. ඒ සඳහා බාහිර වටාපිටාව හැකිතාක් දුරට සමා පහසු විදියට සකසා ගන්න උත්සාහ කරන්න. ඔබ ඇසුරු කරන පුද්ගලයන් හැකිතාක් දුරට චිත්ත සමාධියට බාධා නොවන විදිහේ ඊට උපකාරවත් වන විදිහ ඇසුරු කරන්න උත්සාහ කරන්න. සමහර ඔබට පානය කරන්න බැරි වෙන්න පුළුවන් ඔබේ ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන්. ඉතින් ඒකට අනුකම්පාව දක්වන්නට ඕන. නැත්නම් ඒක අසරණ වෙනවා. ඉතින් ඒකටත් මෛත්‍රිය වඩමින් කරුණාව වඩමින් අපදීනෙන් දෙන මේ ගමන තුළ ඉදිරියට යන්න ඕන. ඒක තමයි වෙනතුනි හැබැයිසම අපි අපේ ජීවිතේට සලකනවා කියලා කියන්නේ. ඒක තමයි ඇත්තටම අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. ඒක තමයි වෙනතුනි අපි මෙවැනි ඉතාම දුර්ලභ වාසනාවන්ත කාලයක මහා ශේම භූමියක් වෙන තැනක ඉපදලා ඉන්න මේ අවස්ථාවෙන් ගන්න උපරිම ප්‍රයෝජනය. ඉතින් ඔබ වහන්සේ වාසනාවන්තයි. ඔබ වහන්සේ සතර පින් කරපු අය, වා ගුණ දහම් වඩපු අය, ඔබේ දෑතින්, අතපයින්, ඇසින්, හිසින් මහා පින් කරපු අය ඔබ. ඔබ හිතුවා වඩපු අය සැතරෙදී. ඒ ආනිසංස විදිහට තමයි ඔබට මේ සද්ධර්ම ප්‍රතිලාභය ලැබෙන්නේ. ඒ නිසා ඒක ඉතාම ගෞරවයෙන් පිළිඅරගෙන ජීවිතය තුළ හැකිතාක් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න උත්සාහ ගන්න. ඒ අතර ඔබ වටා පිටා වෙන්න ඇටත් මේ ධර්ම දායාදය දෙන්න. ඒ වගේම ඔබ ඇසුරු කරන අනිත්‍යයට ඔබ වචනේ මනස්ථාපනා කරන වගේම ඔබ එයට ආදර්ශයක් වෙන්න. ඔබ ධර්මයෙන් හැසිරෙන කෙනෙක්, ඒ ධර්මයෙන් සැනසෙන කෙනෙක්, ඒ ධර්මයේ ජීවිතය තුළ ප්‍රගුණ කරන කෙනෙක් කියලා ඔබේ චර්යාවෙන්ම ඔබ එයට ඔප්පු කළ පෙන්න. ඒක තමයි නියම ධර්ම දායාදය වෙන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුක්ඛා බයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා හන්තෝ සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තේන සත් දිය නැති වෙත්වා සොහින් තේලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත්